හැමදාම තෙරුවන් සරණයි. අද සතියේ අඟහරුවාදා දවසයි. 2017 වර්ෂයේ මේ මාසයේ 30 වෙනිදා අපි පසුගිය සති දෙක තුළදී බදාදා දිනයේදී සාකච්ඡා දෙකක් මේ වෙනකොට පැවැත්වුවා. පූජ්‍යපාද දැලිවල බුද්ධරක්කිත ස්වාමීන් වහන්සේ සමග අපි ගිය සතියේදී මහා සලායතනක සූත්‍රයත් ඊට පෙර සතියේදී කේමක සූත්‍රයත් සාකච්ඡාට ගත්තා. ඉතින් අද දවසේදී අපි බලාපොරොත්තු වෙන්නේ පූජ්‍යපාද දැලිවල බුද්ධරක්කිත ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගෙන මහා පුන්නම සූත්‍රය සාකච්ඡාවට ගන්නයි. ඉතින් අද දවසේදී ගෞරවනීය ස්වාමීන් වහන්සේ ලෝකයේ විවිධ රටවල ඉඳලා එකතු වෙන කල්යාණ මිත්‍ර පිරිසක් මේ දම්සභා මණ්ඩලයේ සම්බන්ධ වෙනවා. ඒ හැමදෙනා වෙනුවෙන්ම ඔබ වහන්සේ ඉතාමත් ගෞරවයෙන් নমස්කාර පූර්වකව අපි මේ සාකච්ඡා මණ්ඩපයේ පිළිගනු ලබනවා. ඉතින් ඔබ වහන්සේ සුපුරුදු විදියටම අපිට බෑක පොමණ කාලයක ධර්ම දේශනාවකින් අනතුරුව අපිට ධර්ම සාකච්ඡාවකට එළඹෙන අවස්ථාවක් තියෙනවා. මේ විශේෂයෙන්ම අද මේ කතා කරන්න අපි තෝරාගත්තේ මාතෘකාව ස්වාමීන් වහන්සේ අපිට උපකාර වෙනවා. මොකද පසුගිය කාලේ බොහෝ කතා බහට ලක්ුණ අපේ සාකච්ඡා මණ්ඩපය තුළ මේ පංචස්කන්ධය කියන්නේ මොකද්ද, උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද, රූපය ගැන කියනකොට රූපස්කන්ධය මොකද්ද, නැත්නම් රූපේ මොකද්ද, රූප සංඥාව මොකද්ද, ඔය ආදී දේවල් පිළිබඳ විවිධ අදහස් තියෙනවා, විවිධ අවබෝධයන් තියෙනවා. ඉතින් ඒ නිසා අපිට මේ ඒ සඳහා උත්තර හොයාගෙන නෙමෙයි අපිටම මේ සාකච්ඡා කරන්නේ. අපි ඉතින් මේ තුලින් කිසියම් ආලෝකයක් ලැබුණාන් පස්සේ තමාටම තමාතුලින් උත්තර හොයන්න උපකාරයක් කරගන්න පුළුවන් වෙයි කියලා කල්පනානේ. ඉතින් එහෙමනම් මම නැවතවතාවක් සියලුම කල්යනා මිත්‍රයන්ගෙන් ඉතාම ගෞරවයෙන් নমස්කාර කරමින් ආරාධනා කර සිටිනවා පූජ්‍යපාද දැලිවල බුද්ධරක්කිත ස්වාමීන් වහන්සේට ඒ තථාගත ධර්ම දේශනාව අපිට පැහැදිලි කර දෙන්න ලෙස තෙරුවන් සරණ ස්වාමීන් වහන්සේ. සිද්ධාර්ථ තෙරුවන් සරණයි. අපේ නමස්කාරය සුද්ධ කරපු ධර්ම දේශනාව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු. ධම්මෝහවේ රක්ෂති ධම්මචාරියති අතිගෞරවනීය ජිනීවා නුවර බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති අවසරයි මාර්යාලි විමලරතන අතිගෞරවනීය ලොකුහාමිතුන් වහන්සේගෙන් සාදු නමස්කාර පූර්වකව ධර්ම දේශනාව සඳහා අවසර ප්‍රාර්ථනා කරනවා. එවැගේම අතිගෞරවනීය අපගේ ලොකුහාමුදුරන් වහන්සේට පුණ්‍ය අනුමෝදනා කරමින් වෙනද වගේම ධර්ම දේශනාව ආරම්භ කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. සවනට සිසිලස මේ ධර්ම ව්‍යාපාරය තුළින් ධර්ම සංවිධානය තුළින් අප විසින් පවත්වනු ලබන තුන්වන ධර්ම දේශනාව හැටියට මේ ධර්ම දේශනාව අපිට හඳුන්වන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මේ සංවිධානය තුළ මේ වටිනා ධර්ම ව්‍යාපාරය තුළ මේ සදහම් වැඩසටහන තුළ මූලික සත්‍යය දරන අපේ පින්වතුන් අපේ දළුවත් මහත්මානම් ඇතුළු කොටගත් ඒ සියලුම පින්වතුන්ලා මෙහි කරමින් ඒ හැම දිනාසමත් පින් අනුමෝදන් කරමින් ධර්ම දේශනාවට සම්බන්ධ වෙන පින්වන්ත සියලු දෙනාටම ධර්මාවබෝධයේ පිණිස වාසනාව සැනසුම ලැබේවා කියන ආශිර්වාද කරමින් අද දිනේ ධර්ම දේශනාව ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. අරදිනේදී අපි මාතෘකා වශයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ අපිට මාතෘකා සඳහා ලබා දෙන්න තිබෙනු භාග්‍යවත් විපත සමයින් සයින්වාස සමයින් කල්යන් මිත්‍රයේගේ මයික් එක කොන්නලා තිනවා වහම කරුණා කරලා අපි මේ මයික් එක මියුට් කර ගන්නවද දැන් සම්බන්ධච කල්යන් මිත්‍ර චන්දිම ස්කයිප් නමින් ඉන්න කල්යන් මිත්‍රෝ මයික් එක මියුට් කර ගන්නවද ධර්ම සාකච්ඡාවකට එකතු වෙන්නේ මයික් එක මියුට් කර ගන්න හලෝ ඔව් මයික් එක මියුට් කරගෙන සමන් දෙන්න හැම දිනාම පොදුපතිගත කිරීම වලට එක බලපානවා නේ ගෞරවනීය සයන්වාස මම වෙනින් සයන්වාස නීත මහත්මිය මයික් මියුට් කරන්න සයන්වාස අද අපිට ලබා දුන් මාතෘකාව නීත මහත්මිය මයික් මියුට් කරන්න පුළුවන්ද හොඳයි ඔව් සයන්වාස මේ මම ලබා දුන් මාතෘකාව පොන්නම සූත්‍රය කියන තැනින් වගේ අපි නතරුනේ අපි හමුදුනේ සමායෙන් මහා පුන්න මාතෘකාව දේශනාවක නෙවෙයි ඔබ දුන්නේ අපි මාතෘකාව වශයෙන් හොබා දීලා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ පෙර දවස් තුන මේ සාකච්ඡා මණ්ඩපයේ තුරු සංවාදයේ කතා බහ තුනක් තුන ඒ ප්‍රධාන මාතෘකාව අරමුණු කරගෙන මේ මාතෘකාව අද දිනේදී සාකච්ඡා කිරීමට භාජනය කරලා තිබෙනවා ඒ දවස් තුන මාතෘකාව සුහිපත් කරන්න තිබුණා මේ සූත්‍ර දේශනා අධ්‍යයනය තුළින් සූත්‍ර දේශනා ශ්‍රවණය කිරීම තුළින් සාකච්ඡා කිරීම තුළින් අපිට ඇති කරගැනීමට හැකිවන ප්‍රධානම දේ තමයි අපි අවබෝධ කර යුත්තේ කුමක්ද යා යුතු මාර්ගය මොකක්ද කියන මේ කරුණු ඉතාමත් පැහැදිලිව අපිට අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ගොඩාක් දුරට අපි ධර්මයේ ඉගෙන ගන්නකොට අපි ධර්මයේ ඉගෙන ගැනීමේදී අපේ මතයන් උද්ගලික අදහස් තමයි අපි මොහොත් කරලා තමයි ගොඩාක් දුරට ධර්මයේ සාකච්ඡා කරන්නේ. නමුත් බුද්ධ වචනය අපි නිවැරදිව ශ්‍රවණය කරනකොට ඒ දේවල් වලින් සැබෑ ධර්මයේ කුමක්ද කියන එක අපිට ඉක්මනට කරලා අරගෙන අපේ ජීවිතය නැවත නැවතත් මේ ධර්ම මාර්ගය තුළ ශක්තිමත් කරගෙන යන්නට අවස්ථාව ලැබෙනවා. එනිසා මේ පින්වතුන් හැමදෙමින්ම අද දිනේදී වටිනා සූත්‍ර දේශනාවකට සවන් දෙන්නට ප්‍රධානම වෙන්නේ. මම ඔබෙන් ඉල්ලීමක් කරනවා මේ උතුම් සූත්‍ර දේශනා ශ්‍රවණය කිරීම ඔබ ලබන්නා වූ යම් දැනුමක් තිබෙනවා නම් ඒ දැනුම භාවිතා කරන ඔබේ ජීවිතයේ අවසාන සම්බුද්ධ ශාසනය බවට මේ ගෞතම සම්බුද්ධ ශාසනය පත් කරගන්න සාදු සාදු සාදු අවසාන බුදුරජාණන් වහන්සේ මේ සසර ගමන තුළ හමුවන අවසාන බුදුරජාණන් වහන්සේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ බවට පත් කරගන්න මොද අනාදිමත් සංසාරයක් තුළ අපි අනන්ත අප්‍රමාණ සම්බුද්ධ ශාසන ඉදිරියේ ධර්මයේ අහමින් ධර්මයේ සාකච්ඡා කරමින් ආපු ගමනක් අපි තුළ තියෙනවා. නමුත් මේ එකදු සම්බුද්ධ ශාසනයක් තුළින් ඒ එකදු සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරියේ අපිට මේ උතුම් සම්බුද්ධ ශාසනයේ උතුම්ම හරය උතුම්ම ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වූ නිසා මේ ගමන තවදුරටත් මේ ඉදිරියට ගමන් කරන්නේ. වටිනා අවස්ථාවක් උදා වුණු මොහොතේ ඒ වටිනා අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම මේ ජීවිතයේ තුලම නිවෙන්නට මේ සම්බුද්ධ ශාසනයේ අවසානම සම්බුද්ධ සසුන බවට පත් කරගන්නට සියලු දෙනාම දක්ෂ වූ බවට පත් වෙන්නට ඕනේ. අද දිනේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන මහා පුණ්‍ය මාසෝත්‍ර දේශනාව වේදාලමේ ස්වරූපයක් ගත සූත්‍ර දේශනාවක්. වේදාලමේ කියලා කියන්නේ ප්‍රශ්න අහනවා ප්‍රශ්න වලට උත්තර ලබා දෙන ක්‍රමයක තමයි අපි වේදල්ල දේශනා කියලා කියන්නේ. මේ දේශනාව වේලා කරන ගණිත රැකෙනවා. ඒ කියන්නේ මාතෘකා තබමින් මේ මත විග්‍රහ වුණු දේශනාවක් හැටියට තමයි සූත්‍ර දේශනාව වෙන සඳහන් වෙන්නේ. නමුත් වේදල්ල ස්වරූපයක් තමයි සූත්‍ර දේශනාව තුළ තියෙන්නේ. ප්‍රශ්න අහනවා උත්තර ලබා දෙනවා. ප්‍රශ්න ගණනාවක් දිනසලා තියෙනවා. මේ ප්‍රශ්න වලට භාග්‍යවතුන් වහන්සේ ලබා දෙන තාමත් සුවිශේෂී පිළිතුරු මේ සූත්‍ර දේශනාව පුරා අපිට දැක ගන්නට පුළුවන්කම ලැබෙනවා. අපි බලමු ඒ ප්‍රශ්න මොනවද, භාග්‍යවතුන් වහන්සේගේ පිළිතුරු මොනවද, ඒවා අපේ ජීවිත තුළින් දකින්නේ කොහොමද කියන කාරණාව අපි පැහැදිලි කරගමු. ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සවස් නවරමයි සවස් නවර නිගර මාතුල් සහ සාදේ කියන විශාක මහෝපාසිකාව විසින් ඉදි කරලා දෙන ලද ආරාමයේ සමග වැඩහිටි කොම් පොහොය දවස. පිරිමු සංගයති රාත්‍රියේක භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා පිරිවරගෙන ඉමුහන් වැඩ සිටියා. පිරිමු සඳ කියන අර්ථයෙන්ම මේ ප්‍රේතරේක පුන්න මාසයෙන් නම ලැබිලා තියෙනවා. මහා පුන්න මාසෝත්තරය. මේ මහා පුන්න මාසයට කියන්නේ මේ පූර්ණත්වය. මේ චන්ද්‍රයා පදනම් කරගෙන තමයි මේ ප්‍රේත නම ලැබිලා තිබෙන්නේ. මේ උතුම් සඳ ඇති රැයක භාග්‍යතුන් වහන්සේ සඳ පිරිවර පිරිවරගෙන එල් මහමි වැඩ සිටියා. ඒ වැඩේ ඉඳ ගලාගෙන එක්තරා භික්ෂුන් වහන්සේ නමක් නැතිකලා සතරගෙතේ මහේශීර්ෂ වන්දනා මාන කරලා උමාසේරි මහණ ස්වාමීනි ඔබ වහන්සේ අවසර දෙනවා නම් ඔබ වහන්සේට පහසුවක් දෙනවා නම් ප්‍රශ්නය විමසන්නට මට අවසරයි කියලා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ඔබට අවකාශය දෙනවා ඔබ කැමති ඕනෑම ප්‍රශ්නයක් අපගෙන් විමසීමට කියලා ප්‍රශ්න විමසීමට අවස්ථාව ලබා දෙනවා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේගේ මේ ස්වාමීන් වහන්සේ දමත් කේතින් ඒ වගේම අප දන්නා වූ වටිනා ප්‍රශ්න පිණිසීමට ලක් කරනවා. සිමිනුකෝ බන්තු පංචේපාදානස්කන්ද සුවේතේද රූපේ පාදානස්කන්ද මේ විදිහට ප්‍රශ්න විමසනවා. ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ පංච උපාදානස්කන්දේ කියන තේමන පහක් රූපේ පාදානස්කන්ද වේදනා උපාදානස්කන්ද සංඥා උපාදානස්කන්ද සංසාර උපාදාන සම්බේ විඤ්ඤාණ උපාදාන සම්බේකේ මේ උත්සංග පහක් තිබෙනවා. පංච උපාදාන සම්බේ පහක් තිබෙනවා. ස්වාමීන් මේකටද මේ පංච උපාදාන සම්බේ කියලා කියන්නේ කියලා පළවෙනි ප්‍රශ්නේ විමසනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඉන්න බෙච්චු හේතුම මේ පහට තමයි පංච උපාදාන සම්බේ කියලා කියන්නේ. බලන්න මේ ගැඹුරක් කරා යන ගමන තුරු ආරම්භය බොහොම සරලයි. ගැඹුරට යන්න ආරම්භය සරලව ආරම්භ කරලා ඉතාමත් ලස්සනයි. ඊළඟට මේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ දෙවන ප්‍රශ්නේ විමසනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ පංච උපාදාන සම්බේ ඔබ වහන්සේ වදාහලේ මේ රූප වේදනා සංඤා සංඛාර වෙනවාද කියන මේ පංච උපාදාන සම්බේ කුමක් මුල් කොටගෙනද පවතින්නේ? කුමක් පදනම් කරගෙනද පවතින්නේ? කුමක්ද මේකට මුල? කුමක්ද මේකට හේතුව? කුමක් තුළද මේක පැවරිලා තිබෙන්නේ කියලා විමසීම කරනවා. ඒ වෙලාවේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒට පිළිතුරු වශයෙන් ලබා දෙන පින්වත් භික්ෂුව පින්වත් මහණුනි යම් රූපයක් තිබෙනවා නම් වේදනාවක් තිබෙනවා නම් සංඥාවක් තිබෙනවා නම් යම් සංස්කාරයක් තිබෙනවා නම් විඥානයක් තිබෙනවා නම් මේ පංච උපාදාන ස්කන්ධේ තෘෂ්ණාව චන්ද්‍රාගය මුල් කරගෙන මේ පවතින්නේ. තෘෂ්ණාව මුල් කරගෙන මේ පවතින්නේ. මේ අධික්ෂය ඇලීම අධික ආශාව පදනම් කරගෙනම මොල් කරගෙනමයි පවතින්නේ කියලා තමයි බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරන්නේ. ඕනෑම තැනක දෙවියන් බ්‍රහ්මයන් ආදී වශයෙන් ඕනෑම තැනක උපාදාන ස්කන්ධ ස්වරූපයක් පහළ වෙනවා නම් ඒ පහළ වෙලා තිබෙන උපාදාන ස්කන්ධ ස්වරූපේ පහළ වෙන්නේ තෘෂ්ණාව පදනම් කරගෙනමයි. ඒ පංච උපාදාන ස්කන්ධයේ පවතින්නේ තෘෂ්ණාව මත පදනම් වෙලාමයි. තෘෂ්ණාව නිසාමයි පෝෂණය වෙන්නේ. අර තථාගතයන් වහන්සේ දේශනා කරන නිවිඥානය කියලා කියන්නේ හරියට බීජයක් වගේ කියනවා. කර්මය කියලා කියන්නේ හරියට ක්ෂේත්‍රයක් වගේ කුඹුරක් වගේ කියලා කියනවා. ඒ වගේම තෘෂ්ණාව කියලා කියන්නේ හරියට ජලය වගේ කියනවා. කර්මය නැමැති ක්ෂේත්‍රය තුළ සිහිතල කුඹුර තුළ සිහිතල විඥානය නැමැති බීජය තෘෂ්ණාව නැමැති ජලයෙන් පෝෂණය වෙමින් වැඩෙනවා කියලා සතාගතයන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා. මේ පසුබිම තමයි මේ පැහැදිලි වෙන්නේ. යම් තැනක මේ පංච උපාදාන ස්කන්ධයක් විද්ධිමාන වෙනවා නම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා යම් තැනක සම්මුතියක් ගොඩනගෙනවා නම් ඒ ගොඩනගෙන සම්මුතිය පුරාම පැතිරලා තිබෙන්නේ තෘෂ්ණාවේ ආශිර්වාදය, තෘෂ්ණාවේ බලය, තෘෂ්ණාවේ පහරේ, තෘෂ්ණාවේ සැපවරීම. තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා භික්ෂුව මේ පංචස්කන්ධයක මුල් වෙලා තිබෙන්නේ චන්දරාගයමයි, තෘෂ්ණාවමයි, අධිසාසාවමයි කියලා භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා. ඊළඟ ප්‍රශ්න බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කරනවා. හරිම ලස්සනයි බලන්න. ආරම්භ කරේ පංච උපාදානස්කන්ධය කියන්නේ උපාදාන දෙන්නේ මේ පහත දෙකලා යහුවේ. නමුත් මේ පහ ඔස්සේ දැන් ඉතාමත් ගැඹුරක් කරා ගමන් කරනවා. මම මේ සූත්‍ර දේශනාවේ අභ්‍යන්තර කරුණු ඉතාමත් පැහැදිලිව කෙටියෙන් ඔබට විග්‍රහ කරලා දෙනවා. සූත්‍ර දේශනාවේ මනසුරේ ඔබට පුළුවන් යම් ගැටලුවක් ඒ පිළිබඳව සැකයක් සංකාවක් යමක් තිබෙනවා නම් විමසලා ඒ පිළිබඳව දැනගැනීමට අවස්ථාව තිබෙනවා. තුන්වෙනි ප්‍රශ්නයේ ඇතුළත මේ ස්වාමීන් වහන්සේ අහන හරිම ලස්සන ප්‍රශ්නයක්. ස්වාමීන් බුදුරජාණන් වහන්සේ මේ ප්‍රභාන්ත මේ පංච උපාදාන ස්කන්ධයෙන් උපාදාන වෙනවද? එහෙම නැත්නම් මේ පංච උපාදාන ස්කන්ධයෙන් තොර දෙයක්ම උපාදානයක් හැටියට පරතනවද? බොහොම ලස්සන ප්‍රශ්නයක්. පංච උපාදාන ස්කන්ධය මුල ඉතින් මේ පංච උපාදාන ස්කන්ධනේ ස්කන්ධ පංචකයෙන් උපාදානය වෙනවද? එහෙම නැත්නම් මේ පංචතර දෙය පංච උපාදාන ස්කන්ධයෙන් මේ උපාදානයේ හැටියට විග්‍රහ වෙනවද කියලා තමයි අහන්නේ. හරිම ලස්සනයි මේ තැනේ බොහොම වැටහීමෙන් නොවනින් පිළිගෙන ඉඳලා මේ තැනේ තේරුම් ගන්න. සතාගතයන් වහන්සේ පිළිතුරු හැටියට ලබා දුන්නු මෙන්න මේක. උන්වහන්සේ පැහැදිලි කරලා දෙනවා භික්ෂුව මේ පංච උපාදානස්කන්ධයම උපාදානය කියන තැනට එන්නේ ඒ සම්මුතියට, ඒ සකස් වීමට, ඒ බැඳී යාමට ලක් වෙන්නේ ඒ තැන තෙන්නේ. හැබැයි මේ පංච උපාදානස්කන්ධයෙන් තොර දෙයක් උපාදානය කියන තැනට ලක් වෙන්නේ නැහැ. පංච උපාදානස්කන්ධයම උපාදාන හැටියට සැලකන්නේ නැහැ. ඒ පංච උපාදාන ස්කන්ධයෙන් තොර දෙයක් උපාදාන හැටියට සැලකන්නේ නැහැ. හරිම ලස්සන තැනක්. දරිවලව පින්වතුනි මේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන මේ පහම උපාදානයේ බවට පත් වුණා නම් සකස් වීමකින් තොරව මේ පහම එක එල්ලීම උපාදානයේ බවට පත් වුණා නම් මේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන මේ පහ උරුම කරගත් යම් සත්‍යයේ සුද්ධිලේකේ සම්මුතියට ගියා වූ තනක් ක්‍රිෂ්ණම් තනක් ක්‍රිෂ්ණම් ඒ තනක් තර සවදාවක් සතර දුක් වලින් මිදහත් වීමක් කියන එකක් ලැබෙන්නේ නැහැ. රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන මේ පංච උපාදාන ස්කන්ධයේ තියෙන මේ විපරීත බව මේ පංච උපාදාන ස්කන්ධය වරදවා ගැනීම තුළින්මයි කෙනෙක් උපාදාන රැස්කරගෙන මේ භව ගමන කියමු. ඒකට උපාදානය කියන එක පංච උපාදාන ස්කන්ධය ඇසුරු කරගෙනම තිබුණේ. හැබැයි පංච උපාදාන ස්කන්ධයම උපාදානය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක පංච උපාදානය කියන තැන දෙන්නේ නැහැ කියන එකයි තනදිලි කරන්නේ. මේක සඳහන් කරද්දී බොහොම ලස්සන උපමාවක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා. ගද්දුල බද්ද කියලා සූත්‍ර දේශනාවක් තියෙනවා. මේ සූත්‍ර දේශනාවේ භාග්‍යවතුන් වහන්සේ හරි ලස්සන උපමාවක් දෙන්නවා. ගද්දුල බද්ද කියලා කියන්නේ කනුවට බැඳලා ගිය කියන එක. බල්ලෙක්ගේ උපමාවක් දෙන්නවා. මානව රූප මේ බල්ලෙක් ඉන්නවා. මේ බල්ලා ගැට ගහලා තිබෙනවා කනුවකට. සතාගතයන් වහන්සේ අහනවා දැන් මේ බල්ලා කරන සියලුම දේවල් මේ සුණක්ෂය කරන හැම දෙයක්ම සම්බෝ මේක ඉඳරන්නේ නිදා ගන්නක මේ හැම දෙයක්ම කරන්නේ මේ කනුව ආශ්‍රය කරගෙන මේ දුක්වල බුදුරජාණන් වහන්සේ අහනවා. වික්ෂුණාසල පිළිතුරු ලබා දුන ඒකේ ස්වාමීන් වහන්සේ. අන්න ඒ වගේ මේ අවිද්‍යා සහගත සත්‍යය අවිද්‍යා සහගත මේ සතර ගමනකට යොමු වෙන සත්‍යය. කෘෂ්ණාසගත උපාදානයේ සකස් කරගන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥානකෙන් මේ පහත දඟ දෙවිදුල්ලා. මේ පහම ආශ්‍රය කරගෙන මේ පහ ආශ්‍රය කරගෙන උපාදානය සකස් කරගන්නා උත්සාහය මේ පහම පදනම් කරගෙන මේ සසර ගමන කියන්නේ. එයා මේ පහම ආශ්‍රය කරගෙන මේ හරියට කනුවට බැඳෙන ජීවිතුණුක එයා කනුව ආශ්‍රය කරගෙන ඉන්නවා වගේ මේ පංච උපාදානස්කන්ධයට බැඳලා ගියපු සුද්ධලයා ඒ පංච උපාදානස්කන්ධය අතුරු කරගෙන මේ සසර ගමන පවත්සන්නේ. එතකොට යම් කිසි දවසක අර සුනකේ අර කනුවෙන් ලැබෙනවා නම් එතන සුනකයා කනුවට ඇලිලා ඉන්නවා කියන එක නෙමෙයි කියන්නේ. සුනකයා වෙනමයි කනුව වෙනම තියෙන්නේ. සුනකයා වෙනමයි කනුව වෙනමයි. නමුත් මේ සුනකයාට බාහිරට යන්න බැරි අභ්‍යන්තරයේ තිබෙනා වූ ලණුවකින් මේ සුනකයා කනුවට බැඳිලා. මේ ලණුව කඩපුවාම මේ ලණුවට මෙහෙම දාස්වම් මේ බලලා මේ සුනකයාට කැමති තැනකට යන්න පුළුවන්. අන්න ඒ වගේ මේ පංචෝපාදාන ස්කන්ධය කියලා කියන්නේ වෙන මේක. ඒ පංචෝපාදාන ස්කන්ධය කෙරෙහි අපි බැඳලා තිබෙන්නේ උපාදානය කියන තැන සකස් කරගෙන පංචෝපාදාන ස්කන්ධයම උපාදානය වෙලා නෙමෙයි අපි ඒක අපි වැරදි චිත්‍රයක් නිසා සංඥාවේ තියෙන විපරීත භාව නිසා අපේ අරමුණු වල තියෙන අපි ගන්න අරමුණු වැරදි විදිහට සාක්ෂාත් කරගෙන මේ ප්‍රතිපලයක් ඇතිවෙත අපි මේ පංචෝපාදාන ස්කන්ධයට බැඳලා ගිහිල්ලා ඉන්නවා. බැඳලා ගිහිල්ලා ඉන්නවා නිසා ඒකම අපේ කේන්ද්‍රණක් මේ පංච උපාදාන ස්කන්ධය තුළනේ. බල්ලා කනුවට බැඳලා ඉන්න ලණුවකින් නිසා බල්ලා කනුවට ඉර වෙලා ඉන්නවා කියන දෙයක් හිතන්නේ ලණුව ලොකු ධර්ම ඉදහස් කළා යන්න පුළුවන්. ධර්මයේ තුල දියුණුවලා ඉන්න මේ පින්වතුන්ට මේ කියන කාරණාව වටහා ගැනීමට හැකියි කියලා මම හිතනවා. මේ සේතුනි මහතේ සුත්‍රන්ත විග්‍රහ කිරීම බලාපොරොත්තු වෙන්නේ ඒ පිළිබඳ නුවණින් සලකා තේරුම් ගැනීමට. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ පිළිතුරු හරිම ලස්සනට ලබා දෙනවා. හරිම ලස්සනයි තථාගතයන් වහන්සේගේ ධර්මයේ තියෙන අතිරිමහත් බව. ඒ වගේම චේන මුලම දාගේ තුන් තැන පිළිසිඳ බව. මේ වගේ කරුණු තුළින් අපිට උදාමස් තැනදී වෙනවා. ඒ වන්දිත මේ ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්න දීම කරනවා. බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේ තේරුම් ගැනීමට අවශ්‍යයි ඊළඟ ප්‍රශ්නේ මේ තෘෂ්ණාව රූප වේදනා සංඤා සංකාර විඤ්ඤාණ කියන මේ පහ කෙරෙහි ඇති වෙනවා. එතකොට මේ රූප වේදනා සංඤා සංකාර විඤ්ඤාණ කියන මේ පහ කෙරෙහි පවතින තෘෂ්ණාව තුළ විවිධත්වයක් තියෙනවා කියලා අහනවා. මේ පංච උපාදාන ස්කන්ධය තුළ යම් කිසි විවිධත්වයක් පංච උපාදාන ස්කන්ධය තුළ මේ පංච උපාදාන ස්කන්ධය කෙරෙහි ඇතිවන්නා වූ තෘෂ්ණාව තුළ යම් කිසි විවිධත්වයක් ඇලීම තුළ යම් විවිධත්වයක් තියෙනවාද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු ලබා දුන්නා මෙන්න මේ විදිහට. කින් බික්ෂු ඇතැම් වූ ප්‍රාර්ථනා කරන බලාපොරොත්තු වෙන මේ රූපය අනාගතය තුළ මෙන්න මේ විදිහට වේවා. මේ වේදනාව අනාගතය තුළ මෙන්න මේ විදිහට වේවා. සංඥා අනාගතය තුළ මෙන්න මේ විදිහට වේවා. සංඛාර විඥාන කියන පංච උපාදාන ස්කන්ධේ අනාගතය තුළ මෙන්න මේ විදිහට වේවා කියලා විවිධය ඒ පංච උපාදාන ස්කන්ධේ දිහා බලන විදිහ ඒ පංච උපාදාන ස්කන්ධයත් එක්ක කෙටිලි සමුදස්ස කෙටිලි පරම්පරා ගෙන යන විදිහ ඒ පංච උපාදාන ස්කන්ධයට ඇලෙන විදිහ එක එක පුද්ගලයාගේ චරිත ස්වභාවයට අනුව එක එක පුද්ගලයාගේ බුදුන් ස්වභාවයට අනුව එක එක පුද්ගලයාගේ සංඥා විපරීත භාවයට අනුව වෙනස් වෙනවා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු ලබා දෙන මේ තෘෂ්ණාව කියන එක පංච උපාදාන ස්කන්ධයේ ඇති වෙන විදිහ වෙනස්ම ස්වරූපයකින් තමයි කියන්නේ. එකිනෙකාට සම විදිහට මේ තෘෂ්ණාව පංච උපාදාන ස්කන්ධයේ ඇති වෙනුනේ කියන එකයි තථාගතයන් වහන්සේ විග්‍රහ කරන්නේ. මේ ලෝකයේ තුල ප්‍රේත ලෝකයේ කියන ලෝකයක් නිර්මාණය වෙලා තිබෙනවා නම් මේ ලෝකයේ තුල අපාය බ්‍රහ්ම ලෝකයේ ඒ වගේම දිව්‍ය ලෝකයේ මේ ආදී කොටගත් යම් සත්ත්ව විශේෂයක් දකින්නට ලැබෙනවා නම් සත්ව සිද්දල සංඥාවට ගියව මේ ලෝකයේ තුල යම් කිසි ස්වરૂපයක් දකින්නට ලැබෙනවා නම් ජීවාත්මක ස්වરૂපයක් දකින්නට ලැබෙනවා නම් මේ කෘෂ්ණාවේ විවිධත්වය නිසාම මේ ලෝකයේ තුල මේ විවිධත්වය ගොඩනැගිලා තියෙනවා. මේ විවිධත්වය නිසාම මේ ලෝකයේ විවිධ විදිහට අපිට දකින්නට ලැබෙන්නේ විවිධයි විවිධ විදිහට මේ ලෝකයේ තුල උත්පත්ති ලැබෙන මිනිස්සුෙක් වුණත් ඒ මිනිස්යා තුළ විවිධ විශ්මතා අපි දකිනවා. විරුද්ධ ස්වરૂප දකිනවා. ඒ අනුව අපේත පංච උපාදානස්කන්ධයේ කෙරේ තෘෂ්ණා සකස් කරගත් විදිහටයි මේ භවය නිර්මාණය වෙලා තිබෙන්නේ. ඒ විදිහටම මේ පතරතරත්ම තෘෂ්ණාව කියන්නේ හැමෝටම ඉතිරි දුක පහල වෙනවා නෙමෙයි ඒක වෙනස් විවිධයි. දවසක් භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙම දෙයක් දේශනා කරනවා. මහණෙනි මේ ලෝකයේ තියෙන විචිත්තම ලෝකයේ තියෙන තිරිසන් ලෝකය. කියන බොහොම ලස්සනම ලෝකය තමයි තිරිසන් ලෝකය. මහණෙනි කොහොමද මේ විචිත්‍ර ලෝකයක් නිර්මාණය වීමට හේතුව වෙන්නේ? මේ තෘෂ්ණාසහගත පිටමයි මේ විචිත්‍ර ලෝකයක් නිර්මාණය කරලා තියෙන්නේ. බලන්න අපිට කොච්චර දෙයක් එතන හිතන්න තියෙනවද කියලා. තිරිසන් ලෝකේ දැක්කම කොයිතරම් ලස්සනයිද? මාළු ගත්තාම මාළු සංඛ්‍යා දෙහා බලනකොට අපිට තේන විවිධාකාර වූ වර්ණ සහිත විවිධාකාර වූ ස්වરૂප සහිත එකදුනා ඉන්න විවිධ සංගත සත්ත්වයන් මාළුන් අපි දකිනවා. අපි ඒ වෙලාවට ඒ පිරිසන් ලෝකයේ දෙහා බලනකොට ඒ සත්ත්ව ලෝකයේ දෙහා බලන ඒ මාළුන් දෙහා බලන අපි විශාල සතුටක් ලබනවා. නමුත් අපි කිසිම වෙලාවක කල්පනා කරන්නේ මේ තෘෂ්ණාව තෘෂ්ණාසගත පිටක ප්‍රතිඵලයක් කියන එක. ඒ අය අතීත භවයන් තුළ මේ තෘෂ්ණාව පදනම් කරගෙන සකස් කරගත්තා වූ ස්වરૂපයට අනුව මේ ජීවිතය තුළ ඒ වගේ විවිධ වූ විචිත්‍ර වූ ආත්ම භාවයන් ලබලා තියෙනවා. බලන්න මේ තෘෂ්ණාව කියන එක කොනතරම් දක්ෂ විදිහට ක්‍රියාත්මක වෙනවද කියලා. සියුම් විදිහට ක්‍රියාත්මක වෙනවද කියලා. මේ ලෝකයේ විවිධත්වයක් ඇති වෙනවා තියෙන මේ තෘෂ්ණාව නිසා. ඒ පැත්තින් අපි නිකන් උඩින් කල්පනා කරලා බලනකොට තෘෂ්ණාව කියලා කියන්නේ මේ අමුතුම දෙයක්, ඒ කියන්නේ හරි සුදුම දෙයක්, සුදුම පහකට දෙයක්, හරි සිවුම් දෙයක්. ඒ සිවුම් බව නිසා, සුදුම පහකට බව වෙන නිසා ලෝකයේ තුල විවිධත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා පංච උපාදානස්කන්ධයේ කෙරෙහි පහළවන්නා වූ තෘෂ්ණාව. එකිනෙකාගේ ස්වરૂපයට අනුව ඒක වෙනස් වෙලා යනවා. තෘෂ්ණාව විවිධයි. තෘෂ්ණාව වෙනස් වෙනවා. වෙනස් වෙන ස්වરૂපින් යුක්තයි. එක එකයිගේ බලාපොරොත්තු, එක එකයිගේ පැතිරි, එක එකයිගේ ආකල්ප ගොඩක් වෙනවා. ධර්ම දේශනාව තුළට සම්බන්ධ වෙන මේ පින්වතුන්ලාගේ ආකල්ප, මේ පින්වතුන්ලාගේ මානසික ක්‍රියාකාරීත්වය ගොඩක් වෙනවා. එකිනෙකා අතර වෙනස්. ඒ අය දුක්කෙ මේ ධර්ම දේශනාව ග්‍රහණය කර ගැනීම තුළ යම් විවිධත්වයක් ඇති වෙනවා. මොකද ඒ මානසික ක්‍රියාකාරීත්වය ඇති වෙන්නේ එකිනෙකාට සමාන වෙන ඒ අය තුළ සකස් වෙච්ච විදිහට සකස් කර ගන්න විදිහට. නිසා මේ කාරණාව අපි තාමත් නැදින් තේරුම් ගන්න තෝරන වටිනා කාරණාවක් ලෙසට මම කල්පනා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් මේ ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. මොකක් නිසාද, මොන හේතුවක් නිසාද මේ පංචස්කන්ධයට, මේ පංච උපාදාන ස්කන්ධයට එක්කන්න කියන නම භාවිත කරන්නේ කොහොමද නිසාද? කොපමණකින් මේ ස්කන්ධයන්ට එක්කන්ද යන නම ව්‍යවහාර වෙනවද? මේ ස්කන්ධ කියන තැන නම මේ ස්වરૂපය වෙනවාද කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසීමක් කරනවා. ස්කන්ධ කියන්නේ පංච උපාදාන ස්කන්ධයට මේ ස්කන්ධ කියලා භාවිත කරන්නේ මොකද කියලා අහන්නේ. ස්කන්ධ කියන වචනේ පාළි වචනේ තමයි ඛණ්ඩ කියලා කියන්නේ. ඛණ්ඩ කියන එකේ අර්ථය තමයි සාමාන්‍යයෙන් ඛණ්ඩ කියන අර්ථයක් පිළිගන්න. සමූහය කියන අර්ථයක් පිළිගන්න. ඛණ්ඩ කියන එකේ රාශිය කියන අර්ථයක් පිළිගන්න. ගොඩක් කියන අර්ථයක් පිළිගන්න. මේ විදිහට මේ ඛණ්ඩ කියන එකේ අර්ථ සමුදායක් පිළිගන්න. හැබැයි මේ පංචස්කන්ධය තුළ පංච උපාදාන ස්කන්ධය තුළ මෙතන මේ ඛණ්ඩය කියන එක ඒක තමයි අපි සාමාන්‍ය පරිවර්තනය කරන්නේ ස්කන්ධ කියලා ඛණ්ඩ කියන වචනේ. එතකොට මෙතන මේ ස්කන්ධය කියලා හඳුන්වන්නේ මේ ගොඩක් කියන අර්ථයෙන්, සමූහයක් කියන අර්ථයෙන්, රාශියක් කියන අර්ථයෙන් තමයි ස්කන්ධය කියන එක හඳුන්වනු ලබන්නේ. බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරනවා පින්වත් භික්ෂුව මේ රූපය මේ රූපේ ස්වરૂපයන් 11 ආකාරයකට භාග්‍යතුන් වහන්සේ විග්‍රහ කරනවා. අතීතයේ ගියා වූ යම් රූප සමුදායක් තිබෙනවා. ඇති වෙලා නැති වෙලා ගිය ප්‍රයෝගින වර්තමානයේ තුල පවතින අනාගතයේ තුල පහළ වෙන. ඒ වගේම අභ්‍යන්තර වශයෙන් පවතින, බාහිර වශයෙන් පවතින, ඒ වගේම ඕලාරික වශයෙන් පවතින, සුඛම වශයෙන් පවතින, එවගේම දීන වශයෙන් පවතින ප්‍රදීප වශයෙන් පවතින දුර වශයෙන් පවතින ළඟ වශයෙන් පවතින මේ ආකාරයේ ස්වરૂපයන් නිරූපේ සිදු කරනවා. මෙන්න මේ දසක පැතිරීගේ විවිධ ස්වરૂප දර්ශ විවිධ සංඥා ලබාගෙන මේ රූප ස්වરૂපයක බුද්ධාජනන් වහන්සේ සඳහන් කරන මේකට තමයි මේ වගේ ස්වરૂපයකට තමයි ඛණ්ඩය කියලා කියන්නේ. මෙන්න මේ නිසා තමයි රූප උපාදාන ඛණ්ඩය කියන සංකේතයට ස්කන්ධය කියන විභාගයට ගමන් කරන්නේ. මොකද පින්වතුන් අපි තේරුම් ගන්න ඕනේ රූපේ කියලා ගත්තාම අපිට සුදුසස් තේන්නේ ඒකාත්මක වූ දෙයක්. එකක් වගේ ස්වરૂපයක් අපේ මනස තුල ගොඩනැගෙන්නේ. නමුත් මේ රූපේ කියලා ගත්තාම මේ රූපේ දසක පැතුරේ තිබෙන දෙයක්. අපේ තෘෂ්ණාව ග්‍රහණය කරගෙන තියෙන මේ රූපේ ස්වභාවය වර්තමානයේ තුල පමණක් පවතින රූපයක් නෙමෙයි මේක විවිධාකාර වූ අත්මෝල් ගියපු පරාසයක් තුල පැතිරී තිබෙන රූප සමුදායක් තිබෙනවා. එතකොට මේ රූපය කියන්නේ ඒ වගේ ස්වરૂපයක් කියන දෙයක්. වේදනාවක් ඒ වගේ. අතීතය වර්තමාන වශයෙන් අනාගත වශයෙන් මේ රූප පවතිනවා. වේදනාව පවතිනවා. අභ්‍යන්තර බාහිර ඕලාරික සුකුම තීන ප්‍රණීත දුර ළඟ වශයෙන් මේ වේදනාව පවතිනවා. සංඥාවක් ඒ වගේ. සංකාරත් ඒ වගේ විඥානත් ඒ වගේ මේ කොටස් 11 වෙන දිනා මතක සබා ගන්නට ඕන. මේ ස්වરૂපයන් මේ පංච උපාදානස්කන්ධ ස්වરૂපයන් පැතිරලා තිබෙන විදිය, මේ ස්කන්ධයන් පැතිරලා තිබෙන විදිය, අතීත වර්තමාන අනාගත, ඒ වගේම දීන ප්‍රණීත, ඒ වගේම ඕනාරික සුකුම, අභ්‍යන්තර බාහිර, දේව ළඟ වශයෙන් පවතිනවා යම් මේ උපස්කන්ධ මේ යම් රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ පහක් තිබෙනවා. මෙන්න මේ ස්වરૂපයට තමයි ස්කන්ධය කියලා කතා කරන්නේ. මොකද මේවා සමූහයක්. ගොඩක් විශාල වශයෙන් එකට එකතු වූ කැටිලි පවතින දෙයක්. මේ ස්වરૂපයන් දිහා යම් කිසි කෙනෙක් ඇලී යනවා නම් මේ උපාදානස්කන්ධ පහ දිහා ඒ ඇලී යන්නේ මේ 11 ආකාරයෙන් යුක්ත යම් කිසි රූප ස්වરૂපයක් යන්තික වේදනා ස්වરૂපයක් යන්තික පංච උපාදානස්කන්ධ ස්වરૂපයක් එක්කම යා ගමන් කරන්නේ. මේකින් තොරව මේ සතර ගමන් කරන්නා වූ ඕනෑම සත්ත්වේ සතර ගමන් කරන්නා වූ ඕනෑම කෙනෙක් මේ 11 ආකාරයෙන් පැතිරී ගියපු මේ ස්කන්ධ ස්වરૂපයන් වලට යා වේලා යා යට වේලා ඒ තුලම යා යැපෙන්නේ. නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වන කරන මේ නිසා මේ පැතිරී ගියපු ස්වરૂපය නිසා ගොඩක් වශයෙන් රාශියක් වශයෙන් පවතින නිසා ස්කන්ධ කියන සම්මුතියට ස්කන්ධ කියන සමුදෙත් ස්කන්ධ කියන විභාගයට ගමන් කරන බව භාග්‍යවතුන් වහන්සේ නිදේශන වරන් ඒක ඉතාම පැහැදිලිව දේශනා කරලා විග්‍රහ කරලා දුන්නා. ඊළඟට අපි ගිය සතියේ සාකච්ඡා කරපු දෙයක් ගිය සතියේ හෝ ඊට කලින් සතියකට මතකයි. අපේ මහත්මයේ ප්‍රශ්න විමසීමක් කරා අපි සාමාන්‍ය සාකච්ඡා කරන්නට තිබුණා. ඒ සාකච්ඡා තුළත් මේ කරුණු උත්නතුවම භාග්‍යවතුන් වහන්සේගෙන් මේ ස්වාමීන් වහන්සේ විමසීමක් කරනවා. භාග්‍යවතුන් වහන්සේ මේ යම්කිසි රූපයක් තිබෙනවා නම් රූපස්කන්ධයක් තිබෙනවා නම් මේ රූපස්කන්ධයේ පැනවීම මොකද්ද? හේතුව මොකද්ද කියලා අහනවා. මේ රූපයේ පැනවීම හේතුව කියන්නේ රූපේ යම් කිසි ආකාරයක බිහිවීමට සම්බන්ධ වීමට හට ගැනීමට හේතුව මොකද්ද? නිදානිය මොකද්ද කියලා අහනවා. වේදනාව පැනවීමට වේදනාව හට ගැනීමට හේතුව මොකද්ද? නිදානිය මොකද්ද කියලා අහනවා. සංඥා සංකාර විඥාන කියන ඒ පංච උපාදාන ස්කන්ධය හට ගැනීමට හේතුව නිදානිය කොහොමද කියලා භාග්‍යවතුන් වහන්සේගෙන් විමසීමක් කරනවා මේ ස්වාමීන් වහන්සේ. ඒ විමසීමට පිළිතුරක් ලැබුවේ තථාගතයන් වහන්සේ දේශනා කරන මේ පින්වතුන් මේ කර්ම කාරණා සම්බන්ධව මනරම් විශ්ලේෂණය කරලා තිබෙන බව අපිට දැනෙනවා, අපිට තේරෙනවා. පළවෙනි වශයෙන් තථාගතයන් වහන්සේ දේශනා කරන මේ රූපය පැනවීමට, රූපය හට ගැනීමට හේතුව තමයි සතර මහා භූත. පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා භූතයන් නිසාමයි මේ රූපය කියන තැනෙම සිද්ධ වෙන්නේ. රූපය හට ගැනීම සිද්ධ වෙන්නේ රූපය කියන තැන. මේක මේ රූප කියලා කියන්නේ රූප ප්‍රේති රූපං කියලා කියන්නේ මේක රූප නිවෙනවා. නිතරම මේක සකස් වෙනවා. නිතරම හට ගන්නවා. මේ මොහොතේ පවතින රූප කලාපයන් ඊළඟ මොහොතේ පවතින්නේ. ඒ මොහොතේ තවදුරටත් වෙනස් වෙනවා. කෝටි සංඛ්‍යාතේ රූප කලාපයන්ගේ වෙනස් වීම මත මේ රූප රූපය කියන එක වේගයෙන් වෙනස් වී ගමන් කරනවා. නමුත් අපිට බාහිරින් බලනකොට මේ රූපය එකක් වශයෙන් පේන්නේ. දැන් සැබෑවක් වශයෙන් නිමුතිනේදී අපිට පැහැදිලි වෙන්නේ මේ රූපය කියලා කියන්නේ විශාල රූප ස්වરૂපයන්ගේ එකතුවක්. ඒ රූප ස්වરૂපයන් එකකට එකක් නැහැර වේගයෙන් තරඟයක් කරනවා වගේ. මොහොතක් පාසා දස දහස් ගණන් කළ කෝටි ගණන් වේගයෙන් වෙනස් වී තමයි මේ බාහිර සති රූපය කියලා සම්මත කරගත්ත ප්‍රධාන රූපේ නිර්මාණය වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන මෙවැනි මෙවැනි ස්වરૂපයක් මේ රූපය තුළ තිබෙනවා. මේ රූපය පැනවීමට මේ රූපය හටගැනීමට හේතු බවට පත් වෙන්නේ සතර මහා භූත, පඨවි ආපෝ තේජ වායු කියන සතර මහා භූත. ඊළඟට තියෙනුනේ පැහැදිලි කරගන්න තෝරන්නේ මේ වේදනාව හටගැනීමට හේතු භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා දෙමු. ස්පර්ශය. ස්පර්ශය තමයි මේකට හේතු වෙලා තිබුණේ. ආස්තය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සංඥාව හටගැනීමට සම්භාව්‍ය වීමට හේතුපත් ස්පර්ශය නම් හතේමයි. ඊළඟට සංඛාර චේතනාත්මකව ගොඩනැගීමට හේතු බවට පත් වෙලා තිබෙන්නේ පස්සේමයි ස්පර්ශයමයි. මේ තුන මැදේ පවතිනා වූ තුනම වේදනා සංඥා සංඛාර කියන මේ තුනම පදනම් වෙන්නේ ස්පර්ශය තුළයි. ඊළඟට විඥානය කියන මේ කාරණා විඥානයේ කියන ස්කන්ධයට හේතු බවට පත් වෙන්නේ නාම රූප ධර්මයන්. නාම රූප ධර්මයන් හේතු බවට පත් වෙන විඥානය බලන මේ පංච උපාදාන ස්කන්ධය හට අරගෙන තිබුණේ මෙන්න මේ ස්වરૂපයට. රූපේ සතර මහා ධාතුන්ගෙන් හටගන්නේ වේදනා සංඥා සංඛාර කියන තුන හටගන්න උත්පරිෂ්ඨේ විඥානයේ කියනක හත ගන්නවා නාම රූප ධර්මයන්ගෙන්. මේ විඥානයේ කියනක පංච උපාදානස්කන්ධය අගට දැක්වෙන්නේ කවර හේතුවක් නිසාද කියන එකක් තේරුම් ගන්න ඕනි. මොකද මේ පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය ප්‍රධානම නිලියුම් කරලා තමයි මේ විඥානයේ කියලා කියන්නේ. විඥානය තමයි මේ ප්‍රධාන නිලියුම් කරුවා. රූපේ සකස් වීමට නිමවීමක් සිද්ධ වෙන්නේ විඥානයේ හරහාමයි. ඒ වගේම ස්පර්ශයේ ඔස්සේ වේදනා සංඥා යෝගින් සංකාර හට ගැනීමට මෙහි වීමක් සිද්ධ කරන විඥානීය තුලින් රූප වේදනා සංඤා සංකාර ඔස්සේ යමක් නිර්මාණය කරගෙන යමක් සංඤා වශයෙන් විපර්යාසයක් වශයෙන් අනාත්ම දෙයක් ආත්ම වශයෙන් අනිත්‍ය දෙයක් නිට්ඨ වශයෙන් අසුබ දෙයක් සුබ වශයෙන් දෙත්සහගත දෙයක් සැපසහිතව අරගෙන ගුණ කරගෙන විඥානීය තුලින් මේ ක්‍රියාවලිය මෙහෙයුම් කරවත් විඥානේ ඒ මෙහෙයවීම තුළ විශාල කාර්යභාරයක් ඉටු කරන්නේ විඥානේම. ඒ වගේ මේ මෙහෙයවීම තුළ අවසාන ප්‍රතිඵල ලබා ගන්න විඥානේම. ඒත් මේ විඥානේ තමයි මේ ක්‍රියාවලිය තුළ ප්‍රධාන මෙහෙයුම් කරව හැකියට සලකනු ලබන්නේ. ඒ විඥානේම විවිධ ස්වરૂප රැගෙන විවිධ විදිහට ලෝකයට පහළ වෙවි ලෝකයේ තුළ විවිධත්වය ඇතිකරන උදකලා වූ විඥානයේ කවදාවත් අපිට ධර්මයට අනුව සනවන්න පුළුවන් කමක් නැහැ. විඥානය කියලා කියන්නේ උදකලා නවීච්ච දෙයක් හැම මොහොතේම රූපය, වේදනා, සංඥා, සංඛාර කියන මේ හතර පදනම් කරගෙන පවතින ස්වરૂපයක් තමයි විඥානය තුළ තිබෙන්නේ. කිසි කෙනෙක් යම් කිසි කෙනෙක් කියනවා නම් විඥානය කියන එක උදකලාව පවතින පුළුවන් යම් තැනක පැනවීමක් වෙනවා කියලා. ඒ විඥානය තුළින් පැනවීම කිසි කෙනෙකුට කරන්න බෑ. යම් මොහොතක යම් තැනක විඥානයේ හටගැනීමක් පැනවීමක් සකස් වීමක් තිබෙනවා නම් ඒ සකස් වීම සිද්ධ වෙන රූප වේදනා සංඥා සංඛාර කියන හතර පොදනම් කරගෙන ඒ වාගේ උස්මේ ලැබෙනින් ඒ වාගේ සහයෝගය ලැබෙනින් විඥානයේ පෝෂණය වෙන්නේ. ඒකද මේ පංච උපාදානස්කන්ධ පහ තුළ තථාගතයන් වහන්සේ හේතු හැටියට දැක්වේ ඔන්නම කරුණු ටික. මේ පින්තුන් ඒ කර්ම කාරණා සිදුවී සබාගත පිටු. ඊළඟට බුදුරජාණන් වහන්සේ ගුණ මේ ස්වාමීන් වහන්සේ ඉතාමත් ලස්සන දර්ශනයක් අහනවා. ස්වාමීන් වහන්සේ සක්කාය දිට්ඨිය වෙන්නේ කොහොමද කියලා නම් මේ සක්කාය දිට්ඨිය කෙසේ නම් වේද? කෙසේ නම් සකස් වෙනවද? කොහොමද සකස් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ? පුළුවන්කම ලැබෙන්නේ නෙමේ මේ සකස් වෙන්නේ කොහොමද? පුළුවන්කම ලැබෙන්නේ කියන තැනට අපිට වඳු වමනා නෑ. මොකද මේක නිකම්ම සිද්ධ වෙන දෙයක්. අපිට වමනා නෑ පංච උපාදානස්කන්ධය සකස් කරනවා කියලා. දිනමම සකස් වෙන වෙනම රූපක උත්සාහයක් වීර්යයක් දරන්න ඕනේ නෙමෙයි මේක නිරායාසන සිද්ධුන් ක්‍රියාවලිය. මේ උපාදානස්කන්ධ පංචකින් යනකට නිදහස් වෙන්න ඕන නම් යා තුල තමයි වෙර වීර්ය උත්සාහය සකස් වෙන්නේ. මොකද මේක නිරායාසයෙන් යන ගමන තුල මේ පුරුදු වෙලා තියෙන ගමන තුල මේක සාමාන්‍යයෙන් ගමන් කරගෙන යනවා. නමුත් ඒක නිදහස් වෙනසයි මේ සම්බුද්ධත්වයේ ඉමන්සාදී වශයෙන් එල්දුපා ධර්මයන් ආදී උපයෝගිතා බවට පත් කරගින් ගොඩනැගීමට අවශ්‍ය වෙන්නේ. සක්කාය දිට්ඨිය කියන්නේ කොහොමද ඇති වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසීමක් කරන්නේ. සක්කාය කියන වචනේ අර්ථය ඔබට පැහැදිලි කරලා දුන්නොත් යමක් දෙරීමට හේතු වෙයි කියලා මම හිතනවා. සක්කාය කියන වචනේ අර්ථය තමයි සුඛීය කය. සුඛීය කය සමාගී කය කියන එක සක්කාය දිට්ඨි. එතකොට සමාගී කය කියන දැකීම. මේ වචනාර්ථයේ කය කියලා ඉලක්ක කරාට මේකේ ධ්වනිතාර්ථවත් වෙන්නේ මේකෙන් අර්ථවත් වෙන්නේ පංච උපාදාන ස්කන්ධයමයි. සක්කාය සක්කාය කියන්නේ කුමක්ද කියලා විශාඛා විශාඛකේන මහ උපාසකතුමා ධම්මදින්න මහ රහත් පෙරමියගේ විමසීමක් කරනවා චූල වේදන සූත්‍රයේ. සක්කාය සක්කාය කියලා කියනවා කොමකටද මේ සක්කාය කියලා කියන්නේ? ඒ වෙලාවේ මේ පංච උපාදාන ස්කන්ධය තමයි සක්කාය කියලා කියන්නේ කියලා තුමින් විඥානයේ මුතකට වචනාර්ථයේ සමාගී කය කියන අර්ථයට ගමන් කරාට මේ සක්කාය කියන එක තුලාර්ථ ගැන්වීම පංච උපාදාන ස්කන්ධේ. ඒ පංච උපාදාන ස්කන්ධේ වරදවා ගැනීම දෘෂ්ටිය තමයි පංච උපාදාන ස්කන්ධේ කෙරේ වරදවා ගැනීම වරදවා දත්තාව ඇලීම බැඳීම මේ සියල්ලම තමයි මමත්වයේ තමයි සක්කාය දිට්ඨිය හැටියට අර්ථ ගන්නන්නේ. මේ පින්තු මේ පිළිබඳව මැනවින් අවබෝධ කරගින් තිබෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන කොහොමද මේ සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ? මේ ලෝකේ ඉන්න අසෘතවත් පුතග්ජනයෝ. අසෘතවත් පුතග්ජනයා කියලා කියන්නේ අවබෝධයට යමක් ශ්‍රවණය නොකරපු පුද්ගලයා. අවබෝධ කිරීමට යමක් ශ්‍රවණය නොකරපු පුද්ගලයාට අපි කියනවා අසෘතවත් කියන තැන අපි හඳුන්වන පුතග්ජන ලෝකේ සාමාන්‍ය ඒ අසෘතවත් පුතග්ජන ලෝකයේ අපි හැදින්වීම දෙක පැහැදිලි කරගන්න තෝරන්නේ අවබෝධයට ධර්මයක් නොලබපු කෙනා. මේක බොහොම භයානකයි. මොකද මේ කෙනාට යහපත අයහපත කුමක්ද කියලාවත් තේරුම් ගන්න තියන් ධර්මයක් ලැබුන්නේ නැත්නම් ඒ පුද්ගලයා ජීවිතේ දෝෂ සම්සුදා ඒකයි. තථාගතයන් වහන්සේ දේශනා කරන මේ අසෘතවත් පුතග්ජනී කියනවා. මේ අසෘතවත් පුතග්ජනියගේ ලක්ෂණ ටිකක් තියෙනවා. ඒ තමයි අරියාණන් අදස්සාර. එයාලා ආර්යයන් වහන්සේලා දකින්නේ නේ. ආර්ය ධර්මස්සකෝ උදය ආර්ය ධර්මයේ තුල විඥානීයනේ. මේකේ අදක්ෂේක්‍ය. ආර්ය ධර්මයේ අවිනීතු. එයා ඒකෙ විඥානීයනේ. මෙන්න මේ ස්වરૂපයේ මේ අස්තව ප්‍රත්‍යඥා තුල තියෙන. ඒ වගේම සත්පුරුෂයන්ව දැක්කා. සත්පුරුෂයන් වහන්සේලා හඳුනගන්නේ නේ. සත්පුරුෂ ධර්මයේ එයා තේරුම් ගන්නේ. සත්පුරුෂ ධර්මයේ තේරුම් ගන්න එයා දක්ෂේකුත් නේ. ඒ වගේම සත්පුරුෂ ධර්මයේ තුල විඥානීයනේ නේ. යම්කිසි ශ්‍රාවකෙක් මාර්ගඵලවලට පත් නොවී පවතිනා යම් ශ්‍රාවක පිරිසක් වෙත්නම් යම් පිරිසක් වෙත්නම් ශ්‍රාවකය නෙමෙයි මේ ලෝකේ යම් පිරිසක් වෙත්නම් සම්පූර්ණ පිරිසම ඇතුළත් වෙන්නේ මේ අසෘතවත් පුතග්ජන භාවයේ. යමෙක් තථාගත ධර්මයේ ශ්‍රවණය කරලා සද්ධානුස්සාරී ධම්මානුස්සාරී කියන තැන්වලට පත් වුණාම මාර්ගඵලවලට පරිලෙන් පවතින මේ සද්ධානුස්සාරී ධම්මානුස්සාරී සත්‍යයට පත් වන දෙයහර අසෘතවත් කියන තැන ඉක්මනය ඍතවත් ශ්‍රාවක භාවයට පත් වෙනවා. නමුත් සාම ඍතවත් ආර්ය ශ්‍රාවක ධනීට වැටෙන්නේ මේ මාර්ගඵලවලට පත් වීම සමගයි ඒ ආර්ය කියන තැනට පත් වෙන්නේ. ඒකට අවම මේ ලෝකයේ තුල ජීවත් වෙන පිටසක් හැටියට මේ අසෘතවත් භාවයෙන්වත් නිදෙන්නට අපි උත්සාහවන්ත වෙන්න ඕනේ. මේ පින්වතුන්ට ඒ ධර්ම භාගය ලැබුණා කියලා මේ හැම කෙනෙකුටම යහපත ලැබුණා කියලා. මොකද මේ වෙන ගාම්භීර ධර්මයන් මෙහෙම ශ්‍රවණය කරන්නට, මෙහෙම කතා බහ කරන්නට, මෙහෙම විශ්ලේෂණය කරන්නට, විවේකයේදී සාකච්ඡාවට භාජනය කරන්නට මේ අවස්ථාව ලැබුණේ ලැබුණා කියනක බොහොම භාග්‍යවත්. ඒක ඔබේ ශ්‍රවණ ශ්‍රාවකත්වයේ උපනයන වටිනා මිහිවරක්. ඒක ඔබේ සද්ධානුසාරය ධර්මානුසාරය කියන මේ සදනම් ශක්තිමත් වෙන හේතුව මාර්ගඵල ජීවිත කරා ඔබේ මනස යොමු කිරීමට ඒක භාග්‍යයක් බවට පත් වෙනවා. මේ අසෘතවත් ශ්‍රාවක කියන්නේ අසෘතවත් පුරුතඥයා. එයා මේ ආර්ය ධර්මයේ තේරුම් ගන්නට අදක්ෂ වීමේ ප්‍රේක්ෂණයා. සත්පුරුෂයන් කවුද කියන එක තේරුම් ගැනීමට අදක්ෂ වීමේ කෙනා හැම වෙලාවෙම රූපේ දිහා බලන ආකාර හතරක් තියෙනවා. එයා රූපයේ සම්මේ නිරූපයේ සම්රූපයේ තුන මේ රූපේ තමා හැටියට දකිනවා. එහෙම නැත්නම් තමා කියන්නේ රූපේ හැටියට දකිනවා. එහෙම නැත්නම් රූපයේ තුල තමයි තමා ඉන්නේ කියන එක දකිනවා. මේ රූපයේ කෙරේ තමයි තමා පවතින්නේ කියන එක දකිනවා. එහෙම නැත්නම් තමා කෙරේ තමා තුල තමයි මේ රූපයේ ඉන්නේ කියලා දකිනවා. මේ රූපය හතර ආකාරයකට යා දකින්නේ. ඔබ නොදන්නා වුණාට අපේ ජීවිතයේ තුල මේ සරත්යෙන් මේ ස්වરૂපයෙන් තමයි ඉතින් මේ බාහිර ලෝකයේ තුල මේ සංඥා වරදවා ගැනීම නිසා අපි හැම වෙලාවම කල්පනා කරන මේ රූපයේ තුල අපි ජීවත් වෙනවා කියන එක. මේ වේදනාව තුළ අපි ජීවත් වෙනවා කියන එක, සංඥාව තුළ අපි ජීවත් වෙනවා කියන එක, සංකාර තුළ විඥානය තුළ අපි ජීවත් වෙනවා කියන එක තමයි සිද්දලයාට කියනවා හැම වෙලාවෙම දැනෙන්නේ. මේක අපි සකස් කරගත යුතු දෙයක් නෙමෙයි. මේක තුළ අපි නිරායාසයෙන් අපි සාරස් වේදේ තමයි කියන්නේ. අපිට මේ දෙකම වෙන් කරගන්න බැරි, මේක අපිට අවබෝධ කරගන්න බැරි, අපේ මේ මානසිකත් ඇත්තට මේ පළල් නවින් මේ පතු මානසිකත්වයක් ඔස්සේ ගමන් කරන්නේ. කොච්චර අපි ධර්මයේ ශ්‍රවණය කරත් ඒ ධර්මයේ තුළින් අපි අර්ථයක් නොලබන්නේ. අර්ථය ලබනවා නමුත් ඒ අර්ථය සැඩ අර්ථයක් කරා යොමු කරගන්නට දක්ෂතාවක් අපි මේ ධර්මයේ තුළින් නොලබන්නේ. අපි හැම වෙලාවෙම මේ පංච උපාදාන ස්කන්ධයට මේ බැඳලා දීපු ස්වરૂපේ අපි රකින්න මේ පංච උපාදාන ස්කන්ධයේ මම කියන කෙන දකින්නේ. අපිට මේ සමාකේන මේ ස්වરૂපේ මේ සමාකේන තැන අපිට පේන්නේ මේ පංච උපාදාන ස්කන්ධයේ හරහා. හැබැයි මේ කියන දවසක අවබෝධ කරනකොට අපිට වැටහෙනවා මේ සමාකේන තැන මොකද්ද, මේ පංච උපාදාන ස්කන්ධයේ කියන තැන මොකද්ද, මේ දෙකේ තියෙන සම්බන්ධය මොකද්ද, මේකේ තියෙන යථාර්ථය මොකද්ද කියන කියා වහා වහා තේරුම් ගන්නවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා, එයා රූපේ දිහා හතර ආකාරයකට බලනවා, වේදනාව දිහා එයා හතර ආකාරයකට බලනවා. මේ බලන විදිහම අපිට තියාගන්න ඕනේ. පළවෙනි ක්‍රමය තමයි වේදනාව සමාන හේතුවට දකිනවා. දෙවෙනි එක තමයි සමාන වේදනාව හේතුවට දකිනවා. එහෙම නැත්නම් වේදනාව තුළ තමයි තමා ඉන්නේ කියලා දකිනවා. එහෙම නැත්නම් තමා තුළ තමයි වේදනාව තියෙන්නේ කියලා දකිනවා. සංඥා දිහා ප්‍රේ විදිහට දකිනවා. ඒ වගේම සංකාර දෙයක් ප්‍රේධයට දකිනවා, විඥානීය දෙයක් ප්‍රේධයට දකිනවා. දකිනවා කියලා කියනම නැවතත් ඒක ඔබට අවබෝධාරණය කරන ඒක විශේෂයෙන් දැකිය යුතු දෙයක් නෙමෙයි. මේක අපේ තුළ නිරායාස වෙන සකස් වෙන දෙයක්. විඥානීය දෙයක් අපේ විදිහට බලනවා. මේ පංච උපාදාන ස්කන්ධය දිහා බලන මිනිහම පංච උපාදාන ස්කන්ධය තමයි හැටියට දකිනවා. එහෙම නැත්නම් තමා කියන්නේ පංච උපාදාන ස්කන්ධය හැටියට දකිනවා. එහෙම නැත්නම් පංච උපාදාන ස්කන්ධය තුළ තමයි තමා ඉන්නේ කියලා දකිනවා. එහෙම නැත්නම් සමාධිගතමයි පංච උපාදාන ස්කන්ධය කියන්නේ කියලා දකිනවා. මෙන්න මේ විදිහට හතර ආකාර විදිහට මේ පංච උපාදාන ස්කන්ධය දිහා බලන පුද්ගලයා තුළ නැවත නැවතත් සකස් වෙන්නේ මේ භව ගමනමයි. එයා තුළ සකස් වෙන්නේ සංඛාය දෘෂ්ටියමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් මේ ස්වාමීන් වහන්සේ විමසීම කරන ස්වාමීන් මේ සංඛාය දෘෂ්ටිය කෙසේ නෙවෙයිද කියලා විමසීමක් කරනවා. ඒ සක්කාය දෘෂ්ටිය කෙසේ නෙවෙයිද කියන තැනේට තථාගතයන් වහන්සේ පිළිතුරු සපයන දැන් අපි මේ කතා කරපු මේ දේ මේක අනිත් පැත්තට. ඒ කියලා කියන්නේ එයා මේ එයා ශ්‍රුතවත් ශ්‍රාවකෙක් කියනවා. එයා ධර්මයේ තුල එයා දියුණු වෙච්ච කෙනෙක්. එයා ධර්මයේ තුල වර්ධනය වෙච්ච කෙනෙක්. එයා නිතරම ධර්මයේ ප්‍රවණය කරන කෙනෙක්. එයා ලෝකයේ අර්ථය සාක්ෂාත් කර ගැනීමට වැඩකරන කෙනෙක්. මේ ශ්‍රුතවත්ාරි ශ්‍රාවකයා නිතරම ආර්යයන් වහන්සේලා දකිනවා. අය ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ තේරුම් ගන්නට දක්ෂයි. ඒ ධාර්ය ධර්මයේ තුල එයා ඉක්මනවා. සත්පුරුෂයන් දකිනවා. ඒ සත්පුරුෂ ධර්මයක දක්ෂයි. ඒ සත්පුරුෂ ධර්මයේ තුල එයා ඉක්මනවා. මෙන්න මේ තැනත්තා එයා රූපය තමයි කියලා දකින්නේ නැහැ. තමා රූපේ හැටියට දකින්නෙත් නෑ, රූපේ තුල තමා ඉන්නවා කියලා දකින්නෙත් නෑ, තමා තුල රූපේ තියෙනවා කියලා දකින්නෙත් නෑ. මේ විදිහට යා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහටම යම් දැලපනවා. කියන්නේ පංච උපාදානස්කන්ධේ තමා හැටියට දකින්නෙත් නෑ, තමා පංච උපාදානස්කන්ධේ හැටියට යා දකින්නෙත් නෑ. ඒ වගේම පංච උපාදානස්කන්ධයේ තුල තමා ඉන්නවා කියලා දකින්නෙත් නෑ, තමා තුල පංච උපාදානස්කන්ධයේ තියෙනවා කියලා දකින්නෙත් නෑ. මෙන්න මේ ස්වરૂපයෙන් යා කල්පනා කරන්නේ, එයා හැම වෙලාවෙම දකින්නේ මේ තුල මම නදී මගේ ආත්මය කියලා දෙයක් නොමැති බව මම දකින්නේ. මම ක්‍රියාගත හැකි දෙයක්, මගේ ක්‍රියාගත හැකි දෙයක්, ඒ වගේම මගේ ආත්මයේ ගත හැකි දෙයක් මේ තුල නොමැති බව මම හැම මොහොතකම දකින්නේ. මෙන්න මේ ස්වરૂපයෙන් කටයුතු කරන්න ඕන වෙනත් ආතුලක් සක්කාය දෘෂ්ටිය ප්‍රහාණය පිණිසමයි කටයුතු සිද්ධ වෙන්නේ. යමෙක් මේ අවබෝධය තුළ තිරසන් වශයෙන් පිළිගන්න අවුතුල මේ සක්කාය නිරෝධය කියනක සිද්ධ වෙනවා. සක්කාය දෘෂ්ටිය සම්පූර්ණයෙන්ම දුර වෙලා සක්කාය නිරෝධය කියන තැනට ගමන් කරනවා කියලා කියන්නේ එයා අර අපි කලින් කතා බහ කරා වගේ මේ සතර ගමනේ තුල සියලු දුක් නිරෝධය කරන තැනට එයා ගමන් කරනවා. තෘෂ්ණා නිරෝධය කියන තැන එයා සාක්ෂාත් කරගන්නවා. එතකොට මෙන්න මේ විදිහට සාභාග්‍යතුන් වහන්සේ සක්කාය දෘෂ්ටිය හට ගැනීම, සක්කාය දෘෂ්ටිය හට නොගැනීම පිළිබඳව දේශනා කරනවා. ඒනෙට බාග්‍යතුන් වහන්සේගෙන් විමුක්තිමත් කරනවා උපාමි වහන්සේ මේ රූපයේ තියෙන ආශාදය මොකද්ද, ආදීනෝ මොකද්ද, නිස්සරණේ මොකද්ද කියලා විමුක්තිමත් කරනවා. රූපේ කරන්නේ මේ පහේ මහාන රූප වේදනා සංඤා සංඛාර විඥාන කියන මේ පංච උපාදාන ඛණ්ඩේ ආශාදය කුමක්ද, ආදීනෝ කුමක්ද, නිස්සරණේ කුමක්ද කියලා මම ඒ පිළිබඳව කෙටියෙන් ඔබට පැහැදිලි කිරීමක් කරන්න. මේ රූප වේදනා සංඤා සංඛාර විඥාන කියන මේ පහ පදනම් කරගෙන යම් සතුටක් සොම්නසක් අපි ලබනවා කියන බිඳුවක් සෝදායක විදීමක් මේ උපාදාන ස්කන්ධ පහ පදනම් කරගෙන ලබනවා. අපි ඒ ස්වરૂපයට කියන ආශ්‍රාදේ කියලා. මේ ආශ්‍රාදේ අපි විසින් අවබෝධ කළ යුතුමයි ආදීනෝ හඳුනා ගැනීමට. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කුමක්ද මේ පංච උපාදානස්කන්ධයේ තියෙන ආදීනේ? ආදීනේ තමයි අපි මේ ආශාදේ තුළ ගිලමින් අපි කොච්චර මේ පිළිබඳව චිත්‍ර මවා ගත්තා. සැප වශයෙන් හිතුවත්, නිත්‍ය වශයෙන් කල්පනා කළත්, එවැගේම ආත්ම වශයෙන් දෘෂ්ටිගත වුණු සුභ වශයෙන් කල්පනා කළත්, මේ පංච උපාදානස්කන්ධයේ පුරාම තිබෙන්නේ අනිත්‍ය ස්වરૂපය, නිරතුරුව වෙනස් වෙන ස්වરૂපය, එවැගේම දුක්ඛාගත ස්වરૂපය. සැපේ ගත්තාම සැපේ මේ කොච්චර ගත්ත පස්සේ නමුත් මේ මහ පොළොව වගේ අනන්ත අසපාන දුක මේ තුළ තිබෙනවා. ඒ දුක ඒවගේ මේ තුළ මම මගේ මගේ ආත්මය ගත හැකි දෙයක් නැති බව අනාත්ම ස්වරූපය දකිනවා. එන්න මේ ත්‍රිලක්ෂණයන්ම දැක දැක ත්‍රිලක්ෂණයන්ම තම ජීවිතය තුළින් අවබෝධ කර ගැනීම සපිච්ච වෙනවා. ආදීන වේ දකිනවා කියන රූපේ මේ ත්‍රිලක්ෂණය අවබෝධ කර ගැනීම වේදනාව තුළ, සංඥාව තුළ, සංඛාර තුළ, විඥාන තුළ මේ ත්‍රිලක්ෂණයම දැක දැක සමාතුලෙන මේ ත්‍රිලක්ෂණය අවබෝධ කර ගන්නා වූ මානසිකත්වය, ඒ තුළ පදනම් කරගෙන මනස නිහේවීම, මේ ස්වરૂපය අවබෝධ කර ගැනීමට වෙර වීර්ය වැඩි වීම ආදීන් වූ දැකින් හැටි ප්‍රසන්න අපේට ආදී ආදීනවන් පස්සනාව කියලා සඳහන් කරනවා. එතකොට මෙන්න මේ විදිහට තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා. ආශාදී මේකයි, ආදීන වේ මේකයි. කොහොමද මේ නිස්සරණය කියලා කියන්නේ? ආශාදය අවබෝධ කරගෙන, ආදීනිය අවබෝධ කරගෙන, මේ තුර තියෙන යථාර්ථයේ තේරුම් අරගෙන, මේ රූපේ කෙරෙහි තිබෙනා වූ යම් ඇලීමක් තිබීදී ඇලීම ගැයි වගේ මේ රූපේ කෙරෙහි යම් බැඳීමක් තිබීදී බැඳීම දුර වෙන විදිහට හිත පවත්වනවා. මනස නිවන වේදනාව කෙරෙහි තේ වගේ, සංඥාව කෙරෙහි තේ වගේ, සංකාර කෙරෙහි තේ වගේ, විඥාන කෙරෙහි තේ වගේ, රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංච උපාදාන ස්කන්ධයේ තිබෙන ආශ්‍රාදයක් ආදීනියක් වෙන වෙනම හඳුනාගෙන, මොකද ආශ්‍රාදයේ පමණක් දකින්න කෙනා ආශ්‍රාදයේ තුල ඇලෙනවා, ආදීනියේ පමණක් දකින්න කෙනා ආදීනියේ තුල ගැටෙනවා. නමුත් මේ ආශ්‍රාදයේ මේකයි ආදීනියේ මේකයි කියන මේ දෙකම දකින්න කෙනා ආශ්‍රාදයක් ආදීනියක් කියන දෙකම අවබෝධ කරගෙන සමකිතින් වඩාත්ම සුදුසු කෝකද කියන එක සමහතුලින් තුලනාත්මකව දැකලා වඩාත්ම සුදුසු මේකෙන් නිදහස් වීමයි කියන මේ කනතයාද හිත නිමේ නිස්සරණේ. ඒ නිස්සරණේ කියන තැනයි ආගීතුන් වහන්සේ පැහැදිලි කරලා දෙන්නේ. නිස්සරණේ තේරුම් ගන්න පංච උපාදානස්කන්ධය ආස්වාදයක් ආදීනෙත් අවබෝධ කරගෙන පංච උපාදානස්කන්ධයේ ක්‍රියාවන් ඇලීමක් බැඳීමක් පිළිනෝදේ ඇලීම චන්ද්‍රාගය සෘෂ්ණාව දුර්වලයේ පිටියාගේ හිත මෙහෙවනවා. ඒ මෙහෙවීම තමයි නිස්සරණේ කියලා සඳහන් වෙන්නේ. රූපේ ආශාදයක් ආදීනවත් නිස්සරණයක් කුමක්ද කියලා අහපු ප්‍රශ්නෙට තථාගතයන් වහන්සේ ලබා දුන්නු පිළිතුර ඒකයි. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් මේ ස්වාමීන් වහන්සේ හොඳ විමසීමක් කරනවා. කොහොම දන්නා වූ කොහොම දකින්නා වූ බුද්ධලයාට මේ විඥානීය සංකේත කයි ඒ වගේම පිටත තියෙන සියලුම දේවල් වල සියලුම අරමුණ වල මම මගේ ආත්මය කියන මේ ගැස්ස මානිය නැමැති අනුසය දුරු වෙන්නේ කොහොමද කියලා අහනවා. ඒ කියන්නේ මේ බාහිරටත් අභ්‍යන්තරයටත් බැඳිලා ගියපු මේ මම මගේ ආත්මය කියලා ගැස්ස මේ අනුසය මේ මානිය දුරු වෙන්නේ කවර ආකාර නොවනින් විමසීමකින්ද මොන ආකාරයෙන් සිටීමක් ලද කියන එක මේ ස්වාමීන් වහන්සේ විමසීමක් කරන ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ රූප වේදනා සංඤා සංකාර විඥාන කියන මේ පහ දිහා එයා බලන්නේ මේ රූප වේදනා සංඤා සංකාර විඥානයේ තුල මම කියා ගත හැකි දෙයක් නෑ, මගේ කියා ගත හැකි දෙයක් නෑ, මගේ ආත්මයෙන් දැකන කුඩයක් නෝ. මේ මම මගේ ආත්මයේ කියන තැනට පින්වතුනි කෙනෙක්ගේ රූප සකස් වෙන්නේ. කෙනෙකුට එකපාරටම රූපයක් දියා, වේදනාවක් දියා, සංඥාවක් දියා, සංකාරයක් දියා ඒ විදිහට දකින්න බෑ. එකපාරට මේ විදිහට දකින්න බෑ. මම මගේ ආත්මය නොවේ කියන තැනට ඒ කෙනාගේ හිත ගෙනියන්න බෑ. හේතුව තමයි එයා පළමුවෙන් අවබෝධ කරගන්න තෝර වෙනස් වෙන ස්වરૂපය. ඊළඟට ඒ වෙනස් වෙන ස්වરૂපය මත පදනම් වූ දුක කියන එක අවබෝධ කරගන්නට ඕන. මේ වෙනස්ෙන් ස්වરૂපයේ දුක කියන දෙක අවබෝධ කරගත්තා වූ තැනත්තා එයා දකිනවා මම කියන දේකුත් නේ, මගේ කියලා දේකුත් නේ, මගේ ආත්මය කියලා දේකුත් නේ කියන මේ තුනම එයා අවබෝධ කරගන්නවා. ඒකට මේ අනාත්ම දෘෂ්ටියට, මේ අනාත්ම දැකීමට, මේ අසාරත්‍ය දැකීමට පදනම් වෙන්නේ අනිත්‍ය දුක කියන මේ පළමු පදනම් දෙක. ප්‍රේකින මෙන්න මේ උදේ රූප වේදනා සංඤා සංකාර විඥාන කියන මේ පහ දිනම බලලා මේ පහ පරිදි එයාගේ හිත මනස් කියන උදවන, මගේ කියන තැනින් උදවන, මගේ ආත්මය කියන තැනින් උදවන, මේ මම මගේ ආත්මය නොවේ කියන මේ දැකීම නිසාම, මේ නොවේ කියන තැන ඒ සිටීම නිසාම ඒ බුද්ධලයා තුළ මේ ඇතුළටත් බාහිරටත් දැඳිලා ගියපු මේ මානෙ, මම මගේ ආත්මය කියන මානෙ නෙමෙයි, මේ මානෙ මේ අනුසය දුරු වෙලා යනවා. මානෙ නෙමෙයි අනුසය පහ වෙලා යනවා. භාග්‍යවතුන් වහන්සේ ඒ පැහැදිලි කිරීම මේ ප්‍රශ්නෙට සුද්ධ කරනවා. මේ සූත්‍ර දේශනාව තුළ ඉතාම පැහැදිලි මේ එකකට එක උන්වහන්සේ පැහැදිලි කරලා දෙලා තිබෙන නමුත් දුකාබෝධයේ පිණිස ඉතාමත් කෙටි කරලයි මම ඔබට මේ කාරණාව පිළිබඳව පැහැදිලි කරලා දෙන්න තියෙදුණු. එතකොට මේ විදිහට සතරජිතයන් වහන්සේ පැහැදිලි කරනකොට, මේ විදිහට සතරජිතයන් වහන්සේ විග්‍රහ කරනකොට ඒක ස්වාමීන් වහන්සේම කල්පනා කරනවා. එතකොට දැන් රූපය අනිත්‍යයි නම් ඒක අනාත්මයි නම් වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහ අනාත්මයි නම් මමමගේ ආත්මය කියලා ගන්න බැයි නෝ. මේ අනාත්මව පදනමක් මත පිළිපදා කරන කර්මය කොහොමද මේ මතු භවයකට පිළිපදා කරන්නේ කියන ප්‍රශ්නයක් ඒ ස්වාමීන් වහන්සේගේ හිතේ ඇති වුණා. මේක මේ පුරුතඥ මානසිකත්වයෙන් නිසා ඇති වෙන දෙයක්. අපි ඕනෑම දෙයක් අපේ තියෙන දැනුම, අපේ තියෙන නිමන, අපේ තියෙන මුලින් ගත්ත ආකාරපත් එක්ක මුලින් ගත්ත දේවලුත් එක්ක මයින්න ගියපහම ධර්මයේ තුල තියෙන සැබෑ අර්ථය ලැබෙනවා. ඒතර ධර්මයේ තුල තියෙන සැබෑ අර්ථය නිමින් ඉස්මතු වෙන්නේ ඒ ධර්මයේ පද තුල තියෙන දැන් ධර්මයක් බුදුරජාන් වහන්සේ දේශනා කිරීමේදී භාවිත කරපු වචන වල තියෙන ඒ අර්ථය එයා පදනම් කරගන්නේ. ඒ පදනමක පිටිලා එයා ගැටීමක්මයි සකස් කරගන්නේ. මේ ස්වාමීන් වහන්සේ විතින් ඉස්සන්න ගත්තා. අනාත්ම වූ පංච උපාදානස්කන්ධයක් තුළ පිහිටලා මේ රැස් කර ගන්නා කර්මී කොමත ඊළඟ භවයක් කරා ගමන් කරන්නේ. තථාගතයන් වහන්සේ මේ පිටුරු බදක් කැසරා උන්වහන්සේ දේශනා කරන මෙච්චර මේ පසුදින පැහැදිලිව දේශනා කරද්දී මේ අනාත්ම ස්වરૂපේ විග්‍රහ කරලා දෙද්දී මේසා විශාලව මේතරම් පරිපූර්ණ මේ ධර්මයේ විග්‍රහ කරලා දෙද්දී මේ අවිද්‍යා සාගත වූ තෘෂ්ණාවෙන් බැඳලා ගියා වූ මනසක්යත මේ සුද්ධලිය මේ දෘෂ්ටියමයි මේ ආත්ම දෘෂ්ටියමයි වර්ධනය කරගන්නේ මේ ධර්මයේ අධර්මයක් බවට පත් කරගන්නවා මේ ශාස්ත්‍රීය ශාස්ත්‍රීය ඉක්මවා යන කල්පනා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ සමාධි ධර්මාර්ථය අල්ලාගෙන ඇත්තකින් කියලා සමාධියේ දෘෂ්ටියට ගැලපෙන දේවල් කල්පනා කර කර දෘෂ්ටිගත වීමයි මේ අවිද්‍යා සහගත තෘෂ්ණාවෙන් බැඳී ගියා වූ මේ සුද්ධලයා නිරතුරුව උත්සාහ කරන්නේ කිංදු බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරා. එනිසා අපි පින්වතුන් හැම වෙලාවෙම දැක්වෙන්න ඕනේ ශාස්ත්‍රීය ශාස්ත්‍රීය කියලා ආරක්ෂාවෙන් තථාගතයන් වහන්සේ විරුද්ධ වචනින් තුන ආරක්ෂාවෙන් බුද්ධ වචනේම සමාකරින් පිරිසුදු කරලා ගන්න හැමදෙනාම දැක්වෙන්න ඕනේ. බුද්ධ වචනේම සමාපතින් දකින්නට දැක්වෙන්න ඕනේ. ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේ ඉතින් මෙන්න මේ විදිහට දේශනා කරනවා මහණෙනි. අපි දන්න දෙම මේ පිළිතුරු සම්පූර්ණ දේශනා තුල සඳහන් වෙන දෙවනි කාරණාව සඳහන් වෙන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරන මේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන මේ පහ නිත්‍යයි අනිත්‍යයි කියලා හඳුන්වන ස්වාමීන් අනිත්‍යයි යමක් අනිත්‍යයි නම් ඒ දුකයි සැපයි කියලා හඳුන්වන ස්වාමීන් ඒ දුකයි කියනවා යමක් අනිත්‍යයි යමක් අනිත්‍යයි නම් ඒම දුකයි නම් ඒ මම මගේ ආත්මය කියලා ගන්න පුළුවන් කියලා හන්. ස්වාමීන් ඒ මම මගේ ආත්මය කියලා ගැතෙනෙ කියලා. ඒ අනාත්මයි කියලා ප්‍රඩික්ෂන් වහන්සේලා පිළිතුරු දෙනවා. මානිනේ මෙන්න මේ විදිහට. එයා දකිනකොට මේ රූපේ දින එයා මේ විදිහට බලනකොට එයා අනිත්‍ය වශයෙන් මේ වේදනාව දිය සංඥා දිය සංස්කාර දිය විඤ්ඤාණ දිය අනිත්‍ය වශයෙන් බලනකොට දුක් වශයෙන් බලනකොට අනාත්ම වශයෙන් බලනකොට එයා තුළ මේ රූපේ කෙරෙහි නොයමීමක් නම් ඇති වෙන්නේ. අපි ඉස්සෙල්ල කලින් කතා කරා මේ 11 ආකාර රූපයක් පිළිබඳව. වේදනාව ගැන 11 ආකාරයක් පිළිබඳව. අනිත් සිතුවිලි කියන්නේ මොකක්ද? අතීතයේ තුන, වර්තමානයේ තුන, අනාගතයේ තුන, මේ තුන් කාලයේ තුන පැතිරී පවතින යම් රූපයක් වේද? අභ්‍යන්තර බාහිර යම් රූපයක් වේද? ඕලාරික තුන යම් රූපයක් වේද? ජීව ප්‍රණීත යම් රූපයක් වේද? එවැදීම දිවලංග වශයෙන් පවතින යම් රූපයක් වේද? වේදනාවක් වේද? සංඥාවක් වේද? සංස්කාරයක් වේද? විඥානයක් වේද? මේ සියලුම රූප එවැදීම මේ සියලුම ස්වરૂපයන් දිහා එයා බලන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් එයාට බලනකොට එයාට අතීතයේ තුලත් වර්තමානයේ තුලත් අනාගතයේ තුලත් එයාට ලැබීමක් ඉතුරු වෙන්නේ එයා නොලැබීමම ඇති කරගන්නේ එයා රූපයෙන් කෙරෙහි කලකිරෙනවා වේදනාව කෙරෙහි කලකිරෙනවා සංඥා සංකාර විඤ්ඤාණ කෙරෙහි එයා කලකිරෙනවා කලකිරෙන වාරයක් ගන්න එයා තුළ තියෙන නොලැබීමක් නයි ඒ නොලැබීම තුළින් එයා තුළ ඇතිවෙන්නේ විමුක්තියක් නයි නිදහස් වීමක් නයි ඒ නිදහස් වීම තුළින් එයා අවබෝධ කරගන්නවා මම මේ කියන්නේ නිදහස් වුණා කියන තැන එයාගේ අවබෝධය සකස් කරනවා එයාගේ උපතක්ෂය වෙනවා ඒ වගේම බ්‍රහ්මචර්යාව නිමාවටපත් වෙනවා කලයුත්ත කෙරෙහි නිම වෙනවා ඒ වගේම නිවත කරුණේක දෙයක් නෑ කියන අවබෝධයට එයාපත් වෙනවා ඒ කියන්නේ උතුම් මහරහත් ඵලයේ කරාම එයාගේ පිට එයාට ගුණයන් කොලොක්කම ලැබෙනවා මෙන්න මේ තැන ඉක්මතු වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා. මේ මහරහත් ඵලය දක්වාම යම් දවසක මේ සිට උපාදාන රහිත මේ ආප්‍රවේණයෙන් නිදෙනවා නම් මේ පංච උපාදාන ස්කන්ධයෙන් ඉඳිත කෙනෙක්ගේ නිදහස් වෙනවා උතුම් ඵලයට පත් වෙනවා නම් ඒ ඵලයට පත් වෙන්නේ පංච උපාදාන ස්කන්ධය තුළින් යථාර්ථය අවබෝධ කර ගැනීම තුළින් තමා තුළටම අවබෝධය යොමු කරලී තමා තුළින් තමාව අවබෝධ කර ගැනීමමයි වැදගත් වෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දැන් අපි සාමාන්‍ය වර්තමාන ලෝකයේ කොටස් දෙකකට බෙදෙනවා. උදවාදේ හා අසුදවාදේ කියලා. ඒ සුදවාදේට ඇතුළත් නේ අසුදවාදේට ඇතුළත් නේ ධනාත්මක හා ඍණාත්මක කියලා චින්තන දෙකකට පොසිටිව් යන්නේ නෙගටිව් කියලා චින්තන දෙකකට බෙදෙන සඳහන් කරන්නේ. ඒ ධනාත්මක හා ඍණාත්මක කියන චින්තන වලට යටින්නේ සතරගතයන් වහන්සේගේ මේ ධර්මයේ වැටෙන්නේ මධ්‍යම ප්‍රතිපදාවට. සතරගතයන් වහන්සේගේ මේ ධර්මයේ වැටෙන්නේ යථාර්ථයටයි. ඒ යථාර්ථයේ ගලපල තේරුම් ගන්නට ඕන සමාගී ජීවිතය තුළින්ම සමාතරින්ම සමාව හඳුනාගෙන සමා කියන දෙයක් නැති බව අවබෝධ කරගන්නා උතනට හිත මෙහෙයවීම මේ ධර්මයේ තුළ නිවැරදි මාර්ගය අරියස්ථාංගික මාර්ගය. එතන යම කෙනෙකු මේ පංචේපාදන ස්කන්ධයේ මේ විදිහට අනිත්‍ය දෙක අනාත්ම වශයෙන් දැකෙන උපාදාන රහිතෝ මේ ආස්ත්‍ර රහිතෝ කියන්නේ නැත නිදෙන්නට මේ භව ගමන සීමා කරන්නට භවයේ සකස් වෙන ක්‍රියාවලියෙන් අත නිදෙන්නට ප්‍රතිත්ත සමුප්පාද ක්‍රියාවලියෙන් අත නිදෙන හැම දෙනාම සම සමාගේ නුවණ මෙහෙවන්නට මේ වටිනා සූත්‍ර දේශනාව උපයෝගී කරගනිත්වා. මේ සූත්‍ර දේශනාව ප්‍රගණී කරාය 60ක් පමණ වූ භික්ෂුන් වහන්සේලාගේ සිත පහරහත් ඵලයට පත් වුණා කියලා උපාදාන රහිත ආශ්‍රවයන්ගෙන් අසන විදනා කියලා සඳහන් වෙනවා. ඒ කියන්නේ මේ දේශනාව ප්‍රගණී කරන තුරු ඇතුළතත් ඒ අය සමාධි ජීවිතයේ මේ උපාදාන ස්කන්ධ පහ විනිවිද දැක්කා. ඒ නිසා හැම කෙනෙක්ම මේ විනිවිද දැකීම දේවිතය තුළ ඇති කරගෙන තම ජීවිත විනිවිද දැක උපාදාන රහිත ආශ්‍රවයන්ගෙන් අසමිදී ලබන්නා වූ ශ්‍රේෂ්ඨතම ඵලය අමා මහ නිවන කරා සිත යොමු කරන්නට සියලු දෙනාටම භාග්‍ය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. මේ රැස් කරගත්තා වූ සියලු පින්කල සියලු දේව බ්‍රහ්මී අනුමෝදන් වේවා සම්සීමට පත් වේවා. මේ වගේ මෙය ප්‍රාර්ථනා කරන උතුම් බෝධිසත්ව නිර්වාණය අවබෝධ කරගැනීමත් සෞභාග්‍ය හැම දෙනාටම අති ගෞරවනීය ඔබගේ ලොක ආමඳුරන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාට ආර්ය සත්‍ය ධර්මයෙන් මැනවින් සුඛිතව අවබෝධ වේවා කියන ආශිර්වාදයෙන් කරමි. ධර්ම දේශනාව මහා පුණ්‍යම කියන සූත්‍රයේ මහා පුණ්‍යම කියන උතුම් සූත්‍ර දේශනාව මෙතකින් නිමා කරන ප්‍රශ්න අහන්න පුළුවන්. ඔබටම සාකච්ඡා කරන්න පුළුවන් මේ සූත්‍රයේ ධර්ම කරුණු පිළිබඳව හැම දිනාටම සිතුවම් කරන්න. සාදු සාදු සාදු සාදු. කලන මිතුනි අපි ඒ සම්බන්ධ මේ සිටි පූජ්‍ය දල්වල බුද්ධ රක්කිත ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලැබූ ඒ උතුම් සූත්‍ර දේශනාව මහා පුණ්‍ය සූත්‍රයයි. ඉතින් ඒ සූත්‍ර දේශනාව ඉතාමත්ම වෙනමින් ඉතාමත්ම මනරම් ආකාරයට විස්තරාත්මක අපිට ගෞරවනීය ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා දුන්නා. දැන් අපිට පුළුවන් ඒ ඔසේ සාකච්ඡාවකට යොමු වෙන්න. ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ විතරම කල්‍යාණ මිත්‍රින් වහන්සේ අවස්ථාවක් ලබා දෙනවා. කරුණාකර වහන්සේ අපි පැහැදිලි කරලා දුන්න සාමස්ත්‍රාස්මික මේ කන්දයන්ගේ ඇතිවීම ගැන කන්දයන්ගේ ඇතිවීම ගැන එතකොට සාමස්ත්‍ර කොහොමද මේ දැන් ලියන් වහන්සේ දේශනා කළේ කියනවා අපිට කොහොමද කන්දයන්ගේ ඇතිවීම බලන්නේ කියලා එතනක තියෙනවා මහත්කේට පරයයක් තියෙනවා සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විමුක්තිය. එතකොට සමුදේ දකින්නේ ඕනේ ධර්මයන් තුලින් ධම්මානුපස්සී. කායස්මින් විමුක්ති. එතකොට තමයි ඒක කොහොමද පැහැදිලි කරන්නේ? සමුදේ දැකගන්නේ කොහොමද? කායස්මින් විමුක්ති. ඒ විදිහට. එතකොට පවතින දෙයක දැන් අපතේ ආපෝතේගේ වායු සුභාස්තයක් කියනවා නැත්නම් විතර කියන්නේ පැහැදිලිවම මේ අපි සාකච්ඡා කළා වූ දෙයින් තමයි මේකේ සාමාන්‍ය අපේ ජීවිත තුළ පැවතින්නේ මේ රූප ස්වરૂපයක් තිබෙනවා නම් එවාගින් යම් වේදනා ස්වરૂපයක් තිබෙනවා නම් එවාගින් සංඥා ස්වરૂපයක් තිබෙනවා නම් එවාගින් සංකාර ස්වરૂපයක් තිබෙනවා නම් විඥාන ස්වરૂපයක් තිබෙනවා නම් ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ දේවල් මේ වගේ පතරිය ප්‍රසේජි ආයතන සතරම භූතයෙන් භූතය හටගන්නා බව ඒ වගේම ස්පර්ශය නිසා වේදනාව හටගන්නා බව ඒ වගේම සංඥාව නිසා ස්පර්ශය නිසා සංඥාව හටගන්නා බව ඒ වගේම ස්පර්ශය නිසා සංඛාර හටගන්නා බව ඒ වගේම නාම රූප ධර්මයන් නිසා විඥානය හටගන්නා බව මේ සිද්දලේ යම් කිසි කෙනෙක් මේ විදිහට දකිනවා නම් එයා තුළ මේ මොහොතේ පවා ලැබෙන්නේ කායම් පස්සනාව. යම් කිසි ආකාරයක ඒකලයන් හිත සංසිඳෙමින් යම් කිසි අභිදිත ප්‍රීතිය අත්දකින්නේ. ඒ ප්‍රීතිය තුළ සුඛය තුළ ඒ නාලෙමින් මේ ප්‍රීතිය සුඛය අවබෝධ කරමින් යනු ඒ හිත දේනු කරන වැඩ පිළිවෙල තුළ එයා දිනු වෙනවා නම් ඒ මොහොත තුළ එයා දකින වේදනාන පස්සනාව. ඒ වගේම ඒ ප්‍රීතියටත් නොයලි සිත ඒ මොකද මේ සැපයටත් නොයලි ඒ ප්‍රීතිය සැපයේ තියෙන දෙකටම නොයලි එයා සිත දෙක බලා සිතේ තියෙන නිදීම සිතේ තියෙන නිවීම සිතේ තියෙන උපේක්ෂාව අත්දකින්න යම් මොහොතක මේ පංචකාදාන සංදේම නැවත නැවතත් මේ හත ගැනීම මෙසේම වශයෙන් දකිනවන ඒ මොහොත තුළ එයා තුළ වැඩෙන්නේ චිත්තානුපස්සනාව යම් කිසි මොහොතක නැවත නැවතත් පිරිසිදු උපේක්ෂාව ඇති වෙනාට පස්සේ ධ්‍යාන මාර්ගයේ තුල සමාධිය වැඩිනකොට මේ සමථයේ තුල ලබන්නා උපරිම ප්‍රතිඵලය තමයි මහත්ය උපේක්ෂාව කියලා කියන්නේ. මේ උපේක්ෂාව තමයි සමථයෙන් ලබන්නා විශිෂ්ටම ප්‍රතිඵලය. යම් මොහොතකේ උපේක්ෂාව වැඩෙනවා නම් ඒ උපේක්ෂාව වැඩෙන මොහොතේ උපේක්ෂාවට නොවැළි නැවතත් මේ පංච උපාදාන ස්කන්ධයම ප්‍රත්‍යක්ෂණය කරනවා නම් මේ සමාකලන තේන මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහම නැවත සමුදේ වශයෙන් දකින්න මේවාගෙන් අත ගැනීම වශයෙන් විමසින් මෙයන් දකින්න මේවා සකස් වෙච්ච දේවලින් ඇතිව දකින්න නැවත නැවතත් මේ භාවනා වශයෙන් දිනු කරනකොට ප්‍රයත්න වැඩෙන්නේ ධර්මානුපස්සනාව මාර්ගය තුළ මේ විදිහට මෙයන් විමසීම තුළින්මයි මූලාරම්භයේ තුළ අපි මේ බාහිර ලෝකයෙන් යම් අධ්‍යක්ෂණයක් ලබමින් එවගේම බාහිර ලෝකයේ තුල අපිට පේන දේවල් දෙස බලමින් අපි දෙස බලමින් අපිට මේ ඉතිරන්න අපිට තිබෙනේ මේ ගොරෝසු වශයෙන් දකින්නා වූ සංකේපාදාන ස්කන්ධය තුළ හිත පිහිටවාගෙන ඒ හිත පිහිටවා ගැනීම තුළින් මේකේ හට ගැනීම අවබෝධ කරගෙන ඉදිරියට ගමන් කිරීමේදී මේ මෙලදී වැඩම ප්‍රවේශයට තමයි කායම ප්‍රස්තනාව කියලා මඳහන් වෙන්නේ කායම ප්‍රස්තනාවෙන් යටේට අපි කල කරමු ඒ තුළම දේවල් වෙනකොට එයාට පැහැදිලි වෙනවා මේ සංකේපාදාන සංවේ ස්වරූපේ. ඒ පැහැදිලි වෙනකොට ඒ පැහැදිලි වෙන මායයක් ගානේ එයා තුළ සිත තුළ යම් සංසිඳීමක් ඇති වෙනවා. ඒ තුළින් සිඳීමක් ඇති වෙනවා. ඒ විඳීම සිතේ සංසිඳීම තේරුම් ගැනීම ඉදිරියට ගමන් කරන ස්වරූපය ඒ ධර්මයේ කියලා පැහැදිලි වෙන්නේ. ඒක අපි ඒ පිළිබඳව කල්පනා කළත් නොකළත් දැන් වෙදෙන්නේ කායන ප්‍රස්තනාව දැන් වෙදෙන්නේ වේදනාන ප්‍රස්තනාව දැන් වෙදෙන්නේ චිත්තාන ප්‍රස්තනාව දැන් වෙදෙන්නේ ධම්මාන ප්‍රස්තනාව කියලා අපි වෙන වෙනම ඒ දිහා නොබලියෝ අපි ඒක නොදැක්කත් අපි තුළ නිරායාසයෙන්ම ධර්මයන් එකින් එකින් වර්ධනය වෙනවා කායන ප්‍රස්තනාව කායන ප්‍රත්‍යේ විහෙරිතේෂණ කෙනෙක්ගේ මහත්මයාවේ සිද්ධ වෙන්නේ මෝලාරම්භයේදී අපි ඉන්න පදනම තුළ ඉඳගෙන අපි දන්නා අවබෝධය තුළ ඉඳගෙන සංකේපාදාන සංවේදීය මේ හත ගැනීම නැතිවීම වශයෙන් බලන ස්වරූපේ ඒ බලන වාරයක් ගානේ බලන වාරයක් ගානේ ක්ලාබේ ප්‍රඥාව විශිෂ්ටත්වයට පත් වෙනවා ඒ ප්‍රඥාව තුළින් නැවත නැවතත් බලනකොට එයාගේ අවබෝධය එයාගේ භාවනා මාර්ගය එයාගේ ඒ ආධ්‍යාත්මික දියුණුව නැවත නැවතත් විශේෂ ගමන් කරන පිරිසිදු වීම කරා ගමන් කරනවා ඒකම තමයි මහත්ය පැහැදිලි කිරීම. සරලවට තේරුම් ගත්තොත් මම දේශක කෙනෙක් පැහැදිලි කරා. සාමාන්‍ය ලෝකයේ පිළිමයි අපි මේ ආරම්භයේ සිද්ධ කරන්න තෝරන්නේ. මොකද ගැඹුරු දේ අපිට සාක්ෂාත් වෙන්නේ මේ පංචපාදාන ඡන්දේ සංසිඳීමත් එක්ක. යම් ගැඹුරක් අපිට තිබෙනවා නම් ඒ ගැඹුර සාක්ෂාත් වෙන්නේ මේ තුළ ඉදිරියට ගමන් කරනකොට ආරම්භයේදී අපි සිද්ධ කළ යුත්තේ මේ ලෝකයේ දිහා බලලා මේ ලෝකයේ සිදුවෙන සිදුවීම් දිහා බලලා මේ ලෝකයේ තියෙන දේවල් අපේ ජීවිතයට ගලපමින් ලෝකයේ තියෙන මේ සංකේපාදාන සංගය අවබෝධ කර ගැනීම. ඒ කියලා කියන්නේ සාමාන්‍ය මේ මොහොත වෙනකොට ලංකාව තුළ සිද්ධ වෙන සිදුවීමම අපිට සංකේප ඒක සාමාන්‍ය ඔබට මේක සරලයි වගේ දැනෙන්න පුළුවන්. නමුත් මේ සරල භව තුළ තියෙන විශේෂත්වය දෙදිරි කර ගැනීම අපේ ජීවිතයේ සාම ප්‍රතිමත්කමක් බවට පත් වෙනවා. ඒ ධර්මයේ ලංකාව තුළ මේ සිදුවෙන සිදුවීම් එක බලන ජීවිත ක්‍රියාවක් වෙනස්ලා යනවාද කියලා අම දැක්ක එක තමයි සඳහන් වෙනවා. ඒ අම්මා ජීවත් වෙච්ච තැන වැඩ කරන තැන ජීවත් වෙලා තිබෙනවා. ඒ අම්මා වැඩ කරන තැන එහා පැත්තේ ආගේ නිවසේ ඉන්න අය ඇවිල්ලා කියලා තියෙන ඉක්මනට හත් වෙන ආයන ප්‍රවෘත්තියක් තියෙනවා කියලා. ඒ දැනුවත් කරලා තිබෙන එතන කොම්මර 125ක් විතර ඉඳලා තියෙන ඒ 25 දෙනාගෙන් 25 දෙනාම ඉක්මනට දෙවගෙන එළියට ඇවිල්ලා තියෙනවා. නමුත් 10 දෙනෙක් විතර නැවතත් ඒ ගේයට ගිහිල්ලා තියෙනවා. මොකද කලින් දවසේ පදේ දීලා තියෙන ඒ පදිය ගන්න කීපෙකින් ඇතුලට ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ ඒ 10 දෙනාම අර ගලාගෙන යනකොට නායයන්ට යටපත් වෙලා විනාශ වෙනවා කියලා තිබෙනවා. ඉතින් අර මෙන්න ගොඩගැන්සකට එක අම්මා කෙනෙක්ගේ අතේ පාස්පෝට් එකක් තිබෙනවා ඒ පාස්පෝට් එකේ විශේෂත්වය තමයි තව මාසෙකින් ඉතරේ අම්ම ඉඳලා තියෙන දඹදිව සංසාරයේ තියෙන. ඒ දඹදිව සංසාරයේ තියෙන රෝමිට ඒ අම්මා ආපහු දිවලා තියෙන පාස්පෝට් එකෙන් බලන්න කල්පනා කරලා බලන්න මේ ලෝකයේ සකස් වෙලා තියෙන විදිහ මේ සංසාර ධර්මයේ ප්‍රවේශයේ බලන්න ඒ පංචේපාදාන ඛණ්ඩයක් එක්ක මේ කෘෂ්ණව වැඩ කරන මේ නිර්මාණ වෙලා තියෙන මේ ස්කන්ධයන්ගේ ස්වરૂපය දිහා බලන ඒ අම්මා තුළින් ඒක අපේ ජීවිතේට විශාල සමතනක් බවට පත් වුණා. ඒ අම්මා තුළින් ඒ අම්මා තුළ වැඩ කළා වූ පංචේපාදාන ස්කන්ධ ස්වરૂපය අපි තුළින් බලලා අපි තුළ තියෙන ඇලීම දේ අදි කිරීමට මේ ඇලීම දුරු කිරීමට නොවන නිමවීමෙන් වැඩගත් වෙනවා. ලෝකයේ තුලින් උදාහරණ අරගෙන මේ ගමන ආරම්භ කරන්න වෙන සරලම ඒ සරල බව තුළ අපි නිවන විමසීම නැවත නැවත දිනු කරනකොට මේ තුළ තිබෙනා වූ ගැඹිරත්වයේ කරා අපි ගාම කරනවා. ඒ ගැඹිරත්වයේ සාක්ෂාත් වෙන්නේ එක පියවරෙන් පියවර සෝවාන් මාර්ගඵලයේදී ඒ දකින්නව පංචපාදාර ස්කන්ධයේ උදේහා වේ කියන දෙක සාමාන්‍ය ශ්‍රාවකෙක් දකින්නට වඩා ඉහළයි. සෝයන් ශ්‍රාවකත්වයට වඩා සකදාගාමි ශ්‍රාවකය මේ පංචේපාදාන ස්කන්ධය දිහා බලන විදිහ ඉහළ මේ සකදාගාමි ශ්‍රාවකය අනාගාමි ශ්‍රාවකයාට වඩා පරිවෙන් තමයි පංචේපාදාන ස්කන්ධය දිහා බලන්නේ. හැබැයි අනාගාමි ශ්‍රාවකය අතර විශිෂ්ටයි සකදාගාමි ශ්‍රාවකයාට වඩා පංචේපාදාන ස්කන්ධය දිහා බලන විදිහ. එවදී මහරහත් ඵලයට පත්වන උතුමන් වහන්සේ දකින විදිය හරක්පතින් වෙනස් අනුගාමී උතුමන් වහන්සේ දකින විදියට වඩා මොකද ප්‍රත්‍යක්ෂයේ මනසකින්මයි පංචකාදාන සංවේදික මහරහත් ඵලයට ප්‍රත්‍යක්ෂ උතුමන් වහන්සේ දකින මේ නිසා අපි මහරහතන් වහන්සේ දකින මානසිකත්වයෙන් පංචකාදාන සංවේදික බැලීම නිමි කල යුත්තේ අර කලින් කියවාගේ මේ ලෝකයේ තියෙන මේ සරල දේවල් දිහා බලන ඒ සරල දේවල් තුළ විඳින්න අප්‍රමාණ දුක් අවබෝධ කරගෙන පළවෙනි ආර්ය සත්‍යයටම ගලපමින් ඒ ආර්ය සත්‍ය තුළින්ම සමාගේ පංච උපාදානස්කන්ධයේ විනිවිද යන විදිහට මෙවලින් නිමි කිරීම වැඩගත් වෙනවා. ඒ තුළින් ප්‍රේරින් ප්‍රේර ප්‍රතිපත්තානින් අපේ ජීවිතයේ තුළට දෙනු වෙනවා. කිසිම මොහකට ධර්මයේ තියෙන වෙනම වැඩි යෙදේ කියලා සඳහන් වෙනවා. ඒක නිරායාසයේ සතර සති ප්‍රඥාමින් අපට දිනෙමින් දමන කරනවා. බෝකෙන් තමයි. සොයනා සපිකලෙන් මිත්‍රින්දු ප්‍රශ්න ඇති බවයි පේන තියෙන අපේ හවුදුනේ නිරතාවෙන් සයිනාස පංච උපාදාන ස්කන්ධය පිළිබඳව සම්මන අවබෝධයක් කල්යන විතින් දැතිලා තියෙන බව පේන මහා පොන්න සූත්‍ර වාසික දේශනා ශ්‍රවණය කරන අනුතුරු ප්‍රශ්න නැති වෙන තරමට පාඨයක් පුළුවන්ද මම නිහඬ සවයක් නිහඬ දුන්නත් ඒ කියන්නේ ප්‍රශ්න අහන තමයි කට්ටිය දිගටම අවස්ථාව දුන්නේ මම බලාපොරොත්තු සමායන පාද මත හැමෝටම කියනවා මේ එක ප්‍රශ්නයකට පස්සේ මම මෙදින් කතා කරමු කියන ඉන්නකෝ ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන්න උන්වහන්සේ නැවත නිකැති ප්‍රශ්න අහන්න ඈ ඊටම ප්‍රශ්න අහගෙන සාකච්ඡා කරගෙන යන්න. සමහරවිට මට දැනෙන්නේ නැහැ සාතිමාන්තේලට පංච ප්‍රධාන ස්කන්ධය දෙවි සාතිමාන්තේලට පංච ස්කන්ධයක් කියලා මට හිතා වැටහිලා තියෙනවා. සිත්පත් දෙන්නේ ආහාරින් මහත්මයා නෙමෙයි රහතන් වහන්සේලා දැන් ධර්මයේ තුල සඳහන් වෙන්නේ මහරහත් ඵලයේදී ශ්‍රීත් මහරහතන් වහන්සේගෙන් කොට්ටිත මහරහතන් වහන්සේ විමසීමක් කරනවා ස්වාමීන් වහන්සේලා විස්තර කරලා දෙන්නේ මහරහත් ඵලයේ ප්‍රත්‍යනායෙන් රහතන් වහන්සේ පව කුමක් දකිනේ කුමක් දැනගන්නේ කුමක් තුළද වාසය කරන්නේ කියන එක පැහැදිලි කරලා දෙන්නට පුතේ දරියුත් මහරහතන් වහන්සේ දේශනා කරන මහරහත් ඵලයේ ප්‍රත්‍යනාය ශ්‍රාවකයා වීම උතුමන් වහන්සේ පව මේ පංච උපාදානස්කන්ධයේ දොස් දකිනුමයි වාසය කරන්නේ ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයේ පරිපූර්ණයෙන් අවබෝධ කරගෙන නමුත් ඒ මනසනාවක සමා වැඩේ මාර්ගයේ නිමු කිරීමක් ලැබුවට ඒ පංච උපාදානස්කන්ධයේ දෙනුත්න බව දුක්ඛාරත බව මුනි කරනවා සරියුත් මහරහතන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා නැවත නිවීමක් පිණිස නව මානසික සැපේ පිණිස ඒ මානසික ලක්ෂයෙන් ඇති වනාවේ නිවීම නැවත නැවත අත්දැකීමක් ලැබේද නැවත නැවත අත්විඳීමක් ලැබේද මේ පංච උපාදාන ස්කන්ධය දිහා ඒ විදිහට බලනවා කියලා සඳහන් වෙනවා ඒක එතන පිටේ පැහැදිලි කරගන්න ඕනේ මහත්මයා ඒකයි රහතන් වහන්සේ පංච මේ පංචස්කන්ධය උපාදාන ස්කන්ධය කියන්නේ කියන පංචස්කන්ධය මේ පංචස්කන්ධයේ දිහා පරිවිදේස බලමින් සමාධි චිත්ත ඒ තුළ ප්‍රමෝදයට පත්කරන මේ ප්‍රමෝදයට නොවලමින් බොහොම ගැඹුරු දිවිරේ සමාධියකින් ගැඹුරේ නිවීමකින් තමයි රහතන් වහන්සේ වැඩ සිටින්නේ. එතකොට ඒ රහතන් වහන්සේ කියන තැන අපිට ඒ විදිහට අපිට තේරුම් ගන්න පුළුවන්. ඒතර මුලින් ඉඳන් අපේ විදිහට තේරුම් දෙමින් කරගෙනමයි අපි කළ යුත්තේ. මම ඉස්සෙල් පැහැදිලි කරන්න තියෙන්නේ රහතන් වහන්සේ දැකින විදිහට අපිට කවදාවත් පංච උපාදාන ස්කන්ධය දිහා බලන්න පුළුවන් කමක් නැහැ. මොකද ඒ මහරහත් ඵලයේදී පංච උපාදාන ස්කන්ධය දිහා බලන්නේ වෙනස් විදිහකට. අපි පුතග්ජනී දසමිතියත් පුතවස්තරී ශ්‍රාවකේ පුතවස්ත්‍රාවකේ පංච උපාදාන ස්කන්ධය දිහා බලන්නේ විදිහක් වෙනවා. ඒ පුතවස්තරී ශ්‍රාවකයා සෝවාන් ආරිය ශ්‍රාවකයා දැකින විදිහ වෙනවා. මොකද ඊට වඩා ඉහළින් සෝවාන් ශ්‍රාවකයා පංච උපාදාන ස්කන්ධය දිහා බලන්නේ. ඒකමට මම ඒකයි පැහැදිලි කරගෙන ගියේ කිසිම වෙලාවක සම්මාරහතන් වහන්සේලාට උපාදාන ස්කන්ධ පංචකයක් වෙනේ කියන්නේ පංචස්කන්ධය කියන්නේ. හැබැයි සවතුන්ති කාරණාවක් තේරුම් ගන්න ඕනේ අපිට කිසිම වෙලාවක අපේ ධනවත් මහත්මගේ සතුන් මෙන්න කරා පටිනා ක්ෂේත්‍රය කියනක ක්ෂේත්‍ර දේශනාව ප්‍රකාශනයට භාජනය කර බව සඳහන් කළා. ඒ යමක ක්ෂේත්‍ර දේශනාවේ ඉතාමයි පැහැදිලි සරියුත් මහරහතන්සේ පැහැදිලි කරලා දෙනවා මේ රූපේ කියන එකට මේ රූපේ කියන එක වේදනාව කියන එක සංඥාව කියන එක සංකාර කියන එක විඥාන කියන එක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකලා ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අවබෝධ කරලා ඒ පංච උපාදාන ස්කන්ධයෙන් මිදෙනවා සහතන් වහන්සේව රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහෙන් හඳුන්වන්න පුළුවන්කමක් ලැබෙන්නේ කියන එක ඉතාමත් පැහැදිලි යමක සූත්‍රයේ සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා. අපි විග්‍රහයේදී අපි සඳහන් කරන රහතන් වහන්සේට කියන්නේ උපාදාන ස්කන්ධ වලින් පෙරව පංචස්කන්ධයක් පමණයි කියලා. නමුත් අපිට කිසිම වෙලාවක රූපය කියන්නේ රහතන් වහන්සේ කියන අපිට පදාවක් කියන්නේද වේදනා ස්කන්ධය කියන්නේ රහතන් වහන්සේ කියලා කියන්නේද? මොකද ඒ වගේ මෙදුනාව උතුමන් වහන්සේ ඒ තැන අපිට අපේ මේ මානසිකත්වයෙන් මයින්දවත් අපේ මානසිකත්වයෙන් විග්‍රහ කිරීමටවත් නොහැකි රහතන් වහන්සේ විතරේට ඒ වගේ මේ පවතින ලෝකයේ තුල ඒ රහතන් වහන්සේ නියෝජනය වෙන පංචස්කන්ධයක් මගින් වුණාට අපිට ඒ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පහ තුළ රහතන් වහන්සේ පනවන්න බැරි මොහොත. ඒකයි මම කියන්න තියෙන කාරණාවක් විදිහට. ඒක සම්මයි කල්‍යාණ මිත්‍රිනු මම මතක් කරනවා අපි ගෞරවනීය දානවා ඉදිරි ඩවුන්ලෝඩ් කරන්න එම මේ පසුව කියන සාකච්ඡාව නොදා ඉන්න. ඒ නිසා ඒක අපිට නිහඬ මේ මම හිතන්නේ ටිකක් පහසුවෙන් කතා කරන්න පුළුවන් වෙයි. පටිගත කරනකොට කරලා ප්‍රචාරය ගන්නෑ වගේ අර්ථයක් මම කිව්වම ඉන්නේ ඉඳ අපිට නිදහසේ කතා කරමු දැන් ඈ. ස්වාමීන් වහන්සේත් සම්බන්ධ කරගෙන මොකද අපි ස්වාමීන් වහන්සේ මම එහෙම කිව්වේ ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරලා කිව්වා මේ අපි කවුරුත් දන්නවා අහලා තියෙනවා මේ පංච උපාදානස්කන්ධයේ පිළිමද අවබෝධයමයි කෙනෙකුට අවශ්‍ය වෙන්නේ මේ සංසාර ගමන නිමා කරගන්නම් කියන එක. ඉතින් ඒක අදහපු දෙයක් නෙමෙයි අපි හඳුන්නේ. ඉතින් අවුරුදු 15 20 දින ඉස්සෙල්ලත් අපි ආවලා තිනවා. අපි ඒ උත්සාහ කරනවා උත්සාහ කළා. එහෙම තමයි මේ හැමෝම මම හිතන්නේ. ඉතින් මේ සාකච්ඡා මට එනකොටම කල්යාණ මිත්‍රින්ටත් මේක යම් කිසි අදහසක් තිබුණා. දැන් ඔබ වාසිය ඔක්කොම පැහැදිලි කරලා පස්සේ යන්නේ තේ අදහසින්ම නම් ඒකින්ම නම් හැමෝම යන්නේ තේකින්ම නම් පොඩ්ඩක් ප්‍රශ්නයක් තියෙනවා. මොකද මම දන්නවා අදහස් කීපයක් ඇදිව කල්යාණ මිත්‍රයලා තිනවා. ඉතින් අද වශයෙන් එක කණ්ඩායමක් හරි පොඩ්ඩක් හරි වෙනස් විදිහට හිතන්න පුළුවන් වෙන්න ඕනේ කියලා මට හිතුණා. ඒ නිසා මම සාකච්ඡාවක් ඇදී මේ කොටස ඉදිරියට ගන්න කැමතියි. මේ විශේෂයෙන් අපි දැන් පාරිත මහත්මයා අහපු ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කළා. පාරිත මහත්මයා ඒක බොහොම ගෞරවයෙන් පිළිගත්ත පිළිතුර. නමුත් අපිට තව සාකච්ඡා කරන්න දේවල් එතන තියෙනවා කියලා හිතෙනවා. ස්වාමීන් වහන්සේ මම මේ මහාන ප්‍රශ්නයක් කියමනම් මේ සාකච්ඡාව ඉදිරියට ගන්න. අපි හැමෝටම මේ අවුරුදු 20කට විතර ඉස්සෙල්ලා අපි මේ සවන සිස වැඩසටහන පටන් ගත්ත කාලේ හැමෝටම මේ මොනවද සූත්‍ර දේශනාවක් කියන ඉතින් අහන්න ඕන පස්සේ ඉතින් අපිට වැඩිපුර සූත්‍ර නම් වලින් දේශනා කරලා තියෙන හොයාගන්න අමාරුයි. ඉතින් අපිට වැඩිපුරම තිබුණේ පූජ්‍ය පාද කිරිබත්ගොඩ ඥානানন্দ ස්වාමීන් වහන්සේ විසින් දේශිත සූත්‍ර තමයි මම ඉතින් ගෞරවයෙන් මසඳන් කරන්නේ. ඉතින් මට හොඳට මතකයි මේ පංචස්කන්ධය කියන දේ මම අවුරුදු 15 20 ඉස්සෙල්ලා විශයන් මට්ටමකට ගෙනගත්තේ මේ මහා පොන්නෝ සූත්‍රයේ උන්වහන්සේ කරපු දේශනාවෙන්. ඉතින් අවුරුදු 15 ඉස්සෙල්ලා ඉතින් එදා ඉතින් මේක එදා වෙනවා උපස්කන්ධේ එදා තමයි අහගත්තේ හොඳට තේරුණා කියලා හිතාගත්තා. ඔන්න තේරුණා. ඒ මං කියන එදා මානසින් කියනවා නම් ඔන්න හොඳට තේරුණා කියලා හිතාගත්තා. මේ දැන් අපි කිව්වා වගේ මේ රූපේ කියන දේ මේ අතීතයේදී වෙච්ච දෙයක් අනාගතයේ තියෙන දෙයක් එකෝ මේ දුර හෝ සමීපයේ තියෙන දෙයක් මේ ආකාරයට සූක්ෂම හිඳයි කියලා රූපේ කුලස ආකාරය ගැන වේදනා කුලස ආකාරය එතෙන්ට එකලස ආකාරයට පවතින දේවල් ගැන ඔක්කොම හොඳට තේරුණා. ස්කන්ධය කියන්නේ මොකද්ද කියලා තේරුණා. ඔක්කොම එහෙමයි අපි හඳුන්නේ. නමුත් එදා ඒ අවුල් පහ උරසට පසු මේ නැතකාල වෙනකොට අපිට නොකුත් පැහැදිලි කිරීම ලැබිලා අපි දැන් වෙනස් විදිහකට මේ රූපේ කියන්නේ කියන දේ මේ ලීපින රූපයට වඩා මේ රූපය කියන්නේ අපි නැති දෙයක් හදාගෙන අතුසනේ නැති වෙන විදියට කියලා වගේ අර්ථය යන්න අපි ඉගෙන ගනිමින් ඉන්නවා. ඊට පස්සේ දැන් මේ සූත්‍රය කියනකොට මම දැන් හිතුණා මම දැන් ගන්න ඕනේ අර මම එදා කලින් හිතුවා වගේ ඒ වස්තමට විදියටද රූපය කියන්නේ බලන්න ඕනේ. එහෙම නැත්නම් මේ දැන් අලුතෙන් ඉගෙනගත්තු දේවල් පදනම් කරගෙන කියලා. මේ අලුතෙන් ඉගෙනගත්තු විදිහට බලනවා නම් මේ මුළු සූත්‍ර දේශනාව මට වෙනම ඉන්ටර්ප්‍රිටේෂන් වෙනම අවබෝධයක් තමයි ඇති වෙන්නේ. අර පෙර අවබෝධය නෙමෙයි. පෙර අවබෝධය බොහොම වටිනාකමක් තිබුණා. නමුත් දැන් බලනවා නම් මම මේක වෙනත් විදිහකින් බලන්න වෙන්නේ අපේ හැමෝටම. මට අන්න ඒක පොඩ්ඩක් ඉස්මතු කර ගන්න ඕනේ. මම දන්නවා මගේ ප්‍රශ්නේ පැහැදිලිුන්නේ නැහැ කියලා. සරණස වෙනත් විදිහකින් ඒක මට පැහැදිලි මම කියන්නේ විද්‍යා වෙනස් විදිහකින් ඉතා මොහොතක් දෙන්නේ එක ස්වාමීන් වහන්සේ අපි ගෞරවයෙන් මේක පැහැදිලි කරගන්න ඕනේ. මේක පැහැදිලි මොහොතක් එකක් කියන මම උදාහරණයකින් කියන ස්වාමීන් වහන්සේ දැන් අපි මේ රූපය ගැන කිව්වන් පස්සේ අතීත රූප අනාගත රූප කිව්වම අතීතයේ තිබිච්ච රූප කිව්වන් පස්සේ මම එදා කල්පනා කළා මේ අතීතයේ රූප තිබුණා. රොනල්ඩ් රීගන් හිටියා, මයිකල් ජැක්සන් හිටියා, අපි සීය හිටියා. ඒ රූප තිබුණා. එදා ඒ කට්ටියේ රූප ඉතුරුණා. ඉතින් දැන් අනාගතේ මගේ මොන බුරු මිනිවිලු ඉන්නවා. අද මේ මම ඉන්නවා, මේ මගේ කවට මෙහෙම ඉන්නවා. ඉතින් ළඟ තියෙන ඔබන් පස්සේ මේ මගේ මේ ළඟ තියෙන රූප, මේ මගේ අම්මා තාත්තා, අම්මා තාත්තනේ මගේ සහෝදර සහෝදරයෝ, මගේ මේ ළඟ කට්ටිය. දුර කිව්වන් පස්සේ මම හිතුවා මේ දුර තියෙන දිව්‍ය ලෝකවල ඉන්න රූප. මම මේ දා හිතුව විදිහ කියන්නේ ඔය ආකාරයට සාහස විවිධ මේ රූප කියලා ඒ කාලවල ඒ තැන්වල රූප හැටියට සතර මහා භූතයන්ගෙන් හැදිච්ච රූප හැටියට තිබිච්ච දේවල් ගැන රූප හැටියටත් ඒ වගේම සංඥා කියනකොට මේක කියන්නේ සංඥා කියන දේ ඒ වගේ සංඥා විදිහටම එබැ අතීතනගත තිබ්බ විදිහට එහෙම හොඳ අවබෝධයක් ගත මේ මුකුත් අවබෝධයක් නතුම ඉතලාට ඒක හරි හොඳයි. නමුත් සන්නස් දැන් අද මේ කතා බහ තුළ රූපය කියන්නේම තියෙන දෙයක් නෙවෙයි ඇතුළේ තිබිච්ච දෙයක් ඒ කියන්නේ නැතුව තිබිච්ච දෙයක් ඇති වෙලා තුසනේ නැතිව දෙයක් යනවා කියන අර්ථයත් එක්ක ඇවිල්ලා මේ කතා බහක් තියෙනවා. ඒතර මේ කතා බහ තුළ එහෙමනම් මේ අතීතයේ තියෙනවා කිව්වත්, අනාගතයේ තියෙනවා කිව්වත්, වර්තමානයේ තියෙනවා කිව්වත් මේ රූපේ කියන්නේම හිත ඇතුලේ හදාගත්ත දෙයක්. අර පටවි ආපත වලින් හදිච්ච රොනල්ඩ් රීගන්ලට, මයිකල් ජැක්සන්ලට, අපේ සීයලාට ගැන නෙමෙයි. ඒගොල්ලා මේ ගැන ඒගොල්ලෝ සම්බන්ධ කරගෙන තමයි. හැබැයි මේ මගේ හිතේ අපු එකක් ගැන තමයි අතීතයේ රූපේට ගියත් අනාගතයේ රූපේ ගැන කිව්වත් කියන්නේ කියලා තවත් මට තවත් අදහසක් තියෙනවා සවනස. ඉතින් මට ඕනේ මේ සාකච්ඡා අවසානයේ අපි හමුදුනේ කට්ටිය මොකක් හරි එක පැත්තකට යොමු වෙලා යන්න පෙන්නන ආපු අදහසෙම නෑන්නේ. ඒ නිසා අපි මේ කාරණාව ටිකක් විස්තරාත්මකව චුට්ටක් කතා කරලා පුළුවන් වෙන දන්නේ සවනස. සමායන මන්ට වැඩිපුර කතා කරලා. හරි පැහැදිලි. ඒක හරියම මාතෘ ඉදිරිපත් කරගන්නේ හරියම පැහැදිලි වගේ හරියට කියනවා. උත්තර මාත්‍යා මම දසින් දෙයක් තමයි අපිට දැන් අපි දැන් යම් කිසි ආකාරයක ධර්මයක් ඉගෙන ගන්නවා නම් ඒ ඉගෙන ගන්න ධර්මයේ තමයි අපි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ දෙන අපි බලන්නේ. කෙනෙක් සූත්‍ර පිටකේ විතරක් අධ්‍යයනය කරනවා නම් ඒ සූත්‍ර පිටකේ තුල තියෙන කර්ම වස්තු තමයි එයා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන දේවල් බලන්නේ. අභිධර්ම පිටකේදී මේ සූත්‍ර පිටකයට වඩා එහා ගියපු මේ සූත්‍ර පිටකයේ තුලම තියෙන දේවල් තමයි නමුත් ඒක එහා ගියපු විදිහට සංකීර්ණ විදිහට කාමස් හරවත් ඒ වගේ පැහැදිලි විදිහට විභජනය කරමින් උසන් බෙද බෙදා දක්වමින් ඉතාම නැමින් විග්‍රහ කිරීම අභිධර්ම පිටකයේ සඳහන් වෙනවා. ඒකට අභිධර්ම පිටකයේ යමෙක් හදාරනවා නම් අභිධර්ම දේශනා ශ්‍රවණය කරනවා නම් එයා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ දිහා බලන්නේ ඒ අවබෝධය. ඒ වගේම මේ සූත්‍ර අභිධර්ම තුන දෙකම යමී අධ්‍යයනය කරනවා නම් ශ්‍රවණය කරනවා නම් එයා මේ පංච උපාදානස්කන්ධ දිහා බලන්නේ ඒ අවබෝධය තුළ පිහිටලා. ඒ වගේම කිසි කෙනෙක් යම් කිසි කෙනෙක් ඉන්නවා එයා කිසි දෙයක් අහලා නැහැ. එයා අහලා තියෙන මේ රූපේ වෙනස් වෙනවා කියන එක විතරයි. එයා අහලා තියෙන වේදනාව වෙනස් වෙනවා කියන එක විතරයි. ඒක අහලා තියෙන කල්යාණ මිත්‍රයෙක්ගෙන් ඒ වගේම ප්‍රකාශිත බුද්ධ වචනයක් මම අහලා තියෙනවා. ධර්මයේ කියන්නේ වෙනස් වෙන දෙයක් නෙමෙයි. සංසාර කියන්නේ වෙනස් වෙන දෙයක් නෙමෙයි. විඥාන කියන්නේ වෙනස් වෙන දෙයක් නෙමෙයි. කියන පහ එයා ඒ විදිහට එයා අහලා තියෙනවා. එයා ඒ විදිහට දකින්නේ එයාට විශාල ඥානයක් නෙමෙයි. විශාල ගැඹුරු අධ්‍යයනයක් නෙමෙයි. විශාල අවබෝධයක් නෙමෙයි. හැබැයි එයා ඒ දේ බලන්නේ ලෝකයේ දිහා බලලා. ලෝකිත ගලසමින් ලෝකයක් එක තේරුම් ගන්න. මොකද සමාජ තේනමානේ ඉස්සෙල්ලා තමා ඉන්න මානේ තුර තමා කියලා හඳුනාගත්ත ස්වභාවයේ අවබෝධ කරගෙන ඇති ඊළඟ තේරට යා යුතුයි. ආශාදී කුමක්ද කියලා අවබෝධ කරගෙන ආදීනෙ තේරුම් ගත යුතුයි. ආශාදී තේරුම් ගන්න නැති කෙනෙක් ආදීනෙ කරා ගමන් කරතම එයාගේ මනස තුළ යන දලාවක අවබෝධයේ තිබ්බොත් එයා කරුබිද හැදෙන්නේ නෑ නම අවබෝධයේ තිබ්බ නැත්නම් එයා විවිධ අර්බුද හදාගන්න පුළුවන්. ආදීනෙ තේරුම් ගන්නතු ආශාදී තුළ පමණක් ඉඳලා නිස්සරණයක් කියන්නේ කිය. ඒ ආශාදී නිසා මුලාවටපත් වෙන්න පුළුවන්. ඒතර ආශාදයක් ආදීනියක් කියන්නේ දෙකම අවබෝධ කරගැනීමේ වැදගත් වෙන්නේ. ඒ වගේ මේ ලෝකයේ තුළ අපි ඉන්න ස්වરૂපයක් තියෙනවා. අපි නිතරම අහන දකින පරිසරයක් තියෙනවා. අපි නිතර තරංගින පරිසරයක් තියෙනවා. අපිට නිතර මුණ ගැහෙන පරිසරයක් තියෙනවා. ඒ මුණගෙන පරිසරයේ තියෙන්නේ මොකද්ද කියන කවබෝධ කරගන්නවා. ඒ මුණගෙන පරිසරයක් එක්ක මේ පවතින මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහේ වෙනස් තියෙන ඒ පහේ තියෙන අසාරිත අපි අවබෝධ කරගන්නවා. ඒ අවබෝධය තුළ තේජා යා නැවත නැවතත් ඒ දේ තුළම යා මනස දියුණු කරනකොට යා අවබෝධ කරනකොට එයාට මේ ලෝකයේ තුළ ඒ නිදෙන්නට පුළුවන් මානසිකත්වයේ හැදෙනවා. ඒක පාරටම අපිට මේ ලෝකෙින් නිදෙන උත්තර විතර මොනතරම් අපි රූපය අරමුණු කරලා විවිධ විදිහට මෙන්නේ කර අපි මේ ලෝකයේ තුල ඉන්න තැන අපි ඉන්න ලෝකයේ තුල අපිට මේ අහ දකින තේින්න තියෙන ලෝකයේ තුල ඇත්ත අවබෝධ කරගන්න යතුව ඒක නුවණින් දකින්නසුව අරතන අවබෝධ කරපුවාම අවබෝධ කරන්න උත්සාහ දරපුවාම අපි අර අවබෝධය මෙනෙහි කරන සාකල් අපිට නොවැළීමක් ඇති වෙනවා. හැබැයි ඒ අවබෝධය අතහැරපුවාම ඒ අවබෝධය මෙනෙහි කරන්නේ නැතුව ඊට කොහොමද අපි නැවත මේ බාහිර ලෝකයක් එක්ක ගොනුනම ගමන්න නැවතත් අපේ හිත ඇලීම් ගැටීම් මුලාවීම් වහා වේගින් හටගන්න. මොකද අපි ඉන්න තැන අවබෝධ කරගන්න නැතුවයි අර තැනට ගමන් කරේ. ඒ නිසා පළමුවෙන් මේක කරන්න ඕනේ සරලත්වයේ තුලින් ගැඹුරක් දකින්නට උත්සාහ දැරීමම අපි නිරතුරුවම කළ යුතු. පහරාදි සූත්‍රයේ දේශනා කරන්නේ රාජ්‍යතුමා සුභාමිනි පහරාද මේ ධර්මයක් මේ වගේ මහා මොහොතේ මේ වෙරළ ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යනවා වගේ ධර්මයක් ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යන්නේ එය අධ්‍යයනය කිරීමක් නොව එය මේ ලෝකයේ තුල තියෙන අපරාධය අවබෝධ කරගෙන අවබෝධය තුලින්ම පේවරින් පේවර කරන්නා වූ අපහැරීමක් එකපාරටම කියන්න අපහැරීමක් නෙවෙයි ක්‍රමක්‍රමයෙන් අපහැරීමක් ක්‍රමක්‍රමයෙන් මනසින් දේවල් වලින් යෙදවීමක් මේ කරන්නේ ඒකට බලන්න ධ්‍යාන වලදී පළමු ධ්‍යානයේදී විචක්ක විචාර පමණයි මේ මනස ඉතින් විචක්ක විචාරත් එක්ක ධ්‍යානෙ කටයුතු කරන්නේ දෙවිස්සු ප්‍රතිපේකා දෘතායන් නියුක්ත වනම දෙවන ධ්‍යානෙ කරා ගමන් කරද්දී විචක්ක විචාර සංසිඳවන්නේ විචක්ක විචාරත් එක්ක මේ ආධ්‍යාත්මික ගමන තුළ යම් බාධාවක් දකිනවා ඒ විචක්ක විචාර වල අනිත්‍ය දකින් විචක්ක විචාර සංසිඳවමින් දෙවන ධ්‍යානෙ සාක්ෂාත් කරගන්නේ දෙවන ධ්‍යානයේදී ඉක්මතු වෙන ප්‍රීතිය ඒ ප්‍රීතියේ තියෙන නුදුන දකිනින් ප්‍රීතිය අතපත් කරමින් සෙමින ධ්‍යානය උපදවා ගන්න සෙමින ධ්‍යානයේ තියෙන සැකය සැකයට යොමු වෙච්ච උපේක්ෂා සහගත විවේක නිස්සෘත වූ වටිනා වූ විවේකයක් තියෙන මිනිස්සු තුළ තියෙන එතකොට ඒ සැකයටත් නොවැළී දුකටත් නොවැළී උපේක්ෂාව නිස්සෘත කරගෙන උපේක්ෂාව ආශ්‍රය කරගෙන උපේක්ෂාවේ දුර දකිනින් හතරෙන ධ්‍යානෙ උපදවා ගන්න. එතකොට මේ හතරෙන ධ්‍යානෙ කියන තැන සැපට ඇලෙන්නෙකුත් නෑ, දුකට ඇලෙන්නෙකුත් නෑ. එතන තියෙන පිරිසුදු උපේක්ෂාවක් තමයි. නමුත් මේ පිරිසුදු උපේක්ෂාවට යම් කිසි කෙනෙක් ඇලුනොත් ඒ උපේක්ෂාව තුනත් එයා ගොන් වෙනවා. එයා දැක්ක වෙන්නේ උපේක්ෂාව වෙනස් වෙන බව තේරුම් අරගෙන හේතුන් තමයි සකස් වෙච්ච බව අවබෝධ කරගෙන ඉතින් එනවට තබන්නා වූ පියවර සැදීමට එයා දැක්ක වෙන්න තෝරන එතකොට මේ මාර්ගය තුළ ක්‍රමක්‍රමයෙන් තේරින් තේර අතහැරීමක් විග්‍රහ වෙනවා. ඒ අතහැරීම සාක්ෂාත් කරගැනීම මේ ආනන්දය සිද්ධ කරන්න තියෙන මේ ලෝකයක් එක්ක ගමන් කිරීමෙන් දැකේක ස්වාමීන් වහන්සේ මේ කාබ්ධ්‍යාත්මය දිනු කරගත්ත උත්තරීතර ස්වාමීන් වහන්සේ නමක් දේශනා කරනවා. මම දැන් එක දින මම දැන් මේ සූත්‍ර දේශනා දෙකයි තුනයි. හැබැයි මේ සූත්‍ර දේශනා වල උපරිම අර්ථය මා සාක්ෂාත් කරගෙන තිබෙනවා කියන්නේ එතකොට මේ අර්ථයෙන් යා ලෝකයේ තුලින් දැකලා ලෝකෙන් සාක්ෂාත් කරගෙන උතුරු මාත්‍රමට ගමන් කරපු කෙනෙක්. එහෙම ස්වාමීන් වහන්සේලා පැරේ ඉන්න. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕන සල්ලතෙන් ආරම්භ කරලා ගැඹුරට කරා ගමන් කිරීම. ඉතින් මම විස්තර කරද්දී පැහැදිලි නැද කෙනෙක් මට තේරෙන්නේ නැහැ. මම දැකෙන දේ මම වටහා ගත්ත දේ තමයි මම ඔබට මේ ප්‍රකාශ කරන්න ලැබුණේ. සාදු සාදු සාදු අපේ හැමෝටම හොඳින් තේරෙනවා වාසේ අදාළ සුකාරණාව. හොඳයි කල්යම් මිත්‍රිනි තවදුරටත් අවස්ථාව තියෙනවා ඒක තියෙනවා මම කලින් කිව්වා වගේ මොහොම සරලව එකතු වෙන්න මේ තවන්ට තියෙන ප්‍රශ්න කතා කරන්න හරි වැරදි කියලා ප්‍රශ්න නැහැ ප්‍රතිගත කිරීමක් වෙන්නේ නැහැ මේ ටික කතා කරන්න ඉතින් ස්වාමීන් වහන්සේ පිළිගන්නවා ස්වාමීන් වහන්සේ දැන් වහන්සේ පැහැදිලි කරලා ප්‍රථම ඥානින් දැන් හතරවෙනි ඥානෙට ස්වාමීන් වහන්සේ දැන් ආනාපාන සතිය මේ යෙදෙන කෙනෙක් සමන්ත ප්‍රථම ඥානයට ආවා කියලා කොහොමද දැනගන්නේ? ඒ වගේ ඒ අවස්ථා ටික පොඩ්ඩක් පැහැදිලි කරනවා ස්වාමීන් වහන්සේ. හත වෙනි ඥානෙට යනකම්. සමාවෙන්න ප්‍රසන්න මහත්තයා ගෞරවනීය ස්වාමීන් වහන්සේ මත සමාවෙන්න. විනාඩි 15යි තියෙන්නේ. අපි ඒ ඥාන පිළිබඳ දීර්ඝ වශයෙන් කතාවකට අපිට ස්වාමීන් වහන්සේ මත හිතනවා වෙනම සූත්‍ර දේශනාවක් කරගෙන වෙන දවසක් කතා කරමු කියලා. ආනාපාන ප්‍රති භාවනාව සම්බන්ධව යම් විග්‍රහයක් අවශ්‍ය වෙන මොද ඒක දේශනා කරන්නට පුළුවන් ඒක මේ කාල වේලාව තුළ නෙමෙයි පරිපූර්ණ විග්‍රහයක් ඒක නිශ්චිත දියුණු කරන විදිහ තථාගතයන් වහන්සේගේ වචනේ තමයි දැන් විවිධ භාවනා ක්‍රම උගන්වනවා ඒත් විවිධ භාවනා ක්‍රම වල භාග්‍යවතුන් වහන්සේ වදාළේ කුමක්ද කියන අවබෝධ කරගෙන ඒ ආනාපාන ප්‍රති ධ්‍යාන මාත්‍රම් කරන කෙසේනම් විමුක්තිය කරා ප්‍රමුඛන්නේදී භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරලා දීලා තිබෙනවා ඒ දේශනා මොකද අපි උනත් ඒ ආනාපානසති භාවනාව තුළ විශාල සංකීර්ණ බවක් දැක්කා විශාල අපහැදිලි බවක් අපි දැක්කා අපිට හිතන අනේ මේක වදන් කරනකොට මේක මෙතෙන්ට ගෙනියන්නේ කොහොමද හරිය වෙනස්කමක් වුණා මොකද අවවාද ගන්නට ගිහුවම කමසහන් ලබා ගන්නට ගිහුවම පුදුමාකාර වෙහෙසකාරී බවක් තමයි මනස තුළ නිර්මාණය වෙන්නේ නමුත් මේ සියල්ලම පැත්තකින් සබල භාග්‍යවතුන් වහන්සේ වදාළ කමක්ද කියලා දවසක් හොයනකොට සත්‍යජයන් වහන්සේ වදාළ දේ අනුව හිත දියුණු කරනකොට ඒ තුන ලබන්න ප්‍රතිඵලය අතිශයින් විශිෂ්ටයි. ඒ විශිෂ්ට බව ධර්මයේ පිළිම දැකීම වැඩගත් ඒ නිසා ආනසන ප්‍රති සම්බන්ධ අපිට හැදෙන විග්‍රහය අපි ලබා ගන්නත් ඒක අපිට සිද්ධ කරනකොට නමුත් මේ කාලේ ප්‍රමාණවත් නෙවෙයි කියන එක එහෙනම් සංසේ සමායන ප්‍රසන්න මහත්තයා ඒ නිසාම මම උන්වහන්සේ දියෝජනා කරේ අපි වෙන දවසක දීර්ඝ වශයෙන් කතා කරමු. හැබැයි අද මේ මහා පොන්නම සූත්‍රයේ පංචස්කන්ධයේ පංච පාදන ස්කන්ධය ගැන හොඳ සාකච්ඡාවට එන්න පුළුවන් තෝතැන්නක් අපිට ලැබුණේ. අපි ඒක මග නොගෙනෙමු නේද? මේ අවස්ථාවේදී. අල්ලන්ටුනි අවස්ථාව තියෙනවා කතා කරන්න. එතකොට සංඥාක දැන් විත වේදනා සංඥා සංකාර විඥාන වගේ ඒවා ආදීනම නිස්කරණ ආදී වශයෙන් බලනකොට සංඥාක පැතිත් සමුප්පාදයට සම්බන්ධ කරගෙන කරොත්ින් ඒක මේ දිග භාවනාවක් වෙනවා නේද? ඒක ප්‍රඥා වැඩිමිට අදාළ ආධාරයක් ආධාර වෙනවා නේද කියන අදහසක් අවසන්නත් ඒක පොඩ්ඩක් අපිට පැහැදිලි කරලා දෙන්න ඕනේ නැහැ සර්. පෙරෙන්සන්. පෙරෙන්සන් නම් තමයි සාකච්ඡා කිරීම සිද්ධ කරා. නමුත් අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ මේ පංචේපාදාන සම්මේය කියලා කියන්නේ පටිච්චසමුප්පාද ධර්මයේ කරදයක් නෙමෙයි. පංචේපාදාන සම්මේය කියන්නේ සලායතනෙන්ගින් කරදයක් නෙමෙයි. මෙයා මේ විමසන විදිහේ විවිධත්වයක් තියෙන්නේ. සැකකරනා සුදුව ශරීරයේ මනසෝස්සේ යම් මෙනෙහි කරගෙන යන්න පුළුවන්. එයා ඒ මෙනෙහි කරගින් දියත් එයා දකින්නේ පංච උපාදාන සංගේ හට ගැනීම. මෙබඳු ඒවා තුළ වෙනස් වීමමයි දකින්නේ. මේ පත්‍ය සම්ප්‍රාප්ත ධර්මයේ ක්‍රියාවලියමයි යාවේ තුළින් දකින්නේ. ඒ නිසා මේ කවර ආකාරයෙන් අපි දැක්කත් මේ එකම ධර්මයන් තමයි ක්‍රියාවට නැංගිලා අපේ ජීවිතයත් තුළ ගොඩනැගෙන්නේ. ඒ නිසා අපේ එදිනෙදා ජීවිතයේ තුළ හැම වෙලාවෙම දක්ෂ වෙන්න ඕනේ. අපේ ජීවිතයේ හැම ප්‍රෝණන දෙයක් කරනකොට ඒ දේ දකින්න හැම වෙලාවෙම ධර්මය අහන්න ඕනේ ඒක ඇත්ත. නිතරම ධර්මය ශ්‍රවණය කරමින් නිතරම ධර්මය අවබෝධ කරමින් ඒ අවබෝධය තුළ ඉන්න එක ගොඩාක් වැදගත්. මොකද මේ සරල බලින් ආරම්භ කරලා ගැඹුරක් කරා යන මේ ගමනේදී යම් යම් තැන්වලදී අපිටම අපේ පිළිගත් කරන කරගන්නට ඕන අවස්ථා ලැබෙනවා. එවැනි අවස්ථාවල අපේ අහලා තියෙන ධර්මයේ අපිට පිළිගැටෙනවා. මොකද එන්නේ නැතිනම් අපි යම් යම් අවස්ථාවල අරබිඩවලට ඒ වගේම යම් යම් අවස්ථාවල පීඩනවලට යම් යම් අවස්ථාවල ඒකේ පිළිපිටාවලට හසුවෙන්න පුළුවන්කම තියෙන නිසා තම ආහන්න පොඩි දෙයක් වුණත් ඒක දෙවෙනි කිරින් වැඩගත් වශයෙන් නිරෝධියම ධර්මයේ ශ්‍රවණය කිරීම ධර්මයේ උදාරින් නිසාමත් වැඩගත්. නමුත් ඒ ආධාරණ ධර්මයේ සමාජයේ ජීවිතයේ ගැඹුරක් බරක් බවට පත් කරගන්නටුව සරලබලින් ජීවිතයේ දැක්වීමයි මම අනුමෝදන් වෙන උතුම් ජීවිතයේ ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සැබෑ අර්ථය කරා ගමන් කරන සරලතාවක් තියෙන්නේ සරල ප්‍රතිපදාව. එතකොට එන වේගින් කියන ගමන් වුණත් ඒවා නාන කරන ගමන් වුණත් ඒවා ඒ යන මොහොතකම කුංචි කතාවක් මේක පැහැදිලි කරලා දෙන්න මට ඒක වැඩි වශයෙන් විග්‍රහ කරන්න පුළුවන්කමක් නැහැ මේ මොහොතේ. අරේක ස්වාමීන් වහන්සේ මොකද පොඩි හාමුදුරන් වෙනම පන්දිත. පන්දිත කියන පොඩි හාමුදුරුව පරිම දක්ෂයි. එයා හිත ප්‍රගුණ කරගෙනම තයා ලෝකෙ දිහා බලලා තමයි උපමා ගත්තේ. වඩිනකොට දැරියොත් මහ රහතන් වහන්සේ ඒක වඩිනකොට උන්වහන්සේට තේරෙනවා අර මේ මොකවුද මේ යතුගාන තැනක ඒ වඩු යතුගඩ අර නීවල කියන ඇද අරිනවා. පොඩි හාමුදුරුව අහනවා චරිත් මහ රහතන් වහන්සේගෙන් ස්වාමීන් වහන්සේ මොකද දර කරන්නේ? අර නිවේ තීරේ ඇදගෙන පොඩිඳුරු කල්පනා කරන අනිහිතට මේ ඇදගෙන තියෙන නිවෙලක් මේ නිවෙත් එක කියලා ඇදාරින විදිහ. ඊට පස්සේ තව ටිකක් ඉස්සරහට යනකොට පේනවා අර සුන්දරේ වැඩ කරන ගොවිය අර මේ වක්කඩවල් හදාගෙන වතුර යන්නට ඉඩ හදන විදිහ පේනවා. ඊට පස්සේ මේ සරියුත් මහරහතන් වහන්සේගෙන් අහනවා ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ වතුර පිළිවෙලට ගලාගෙන යන්න ඉඩ හදනවා. ගොවියන් තෝරනට වතුර ගෙනියන්න කියනවා. ඒක දකිනකොට මේ ස්වාමීන් වහන්සේ කල්පනා කරන අනිත්‍යද මේ බාහිර කුඹුරවලත් වතුර එකට එකතු කරලා ඒවා විදුලියකට එක විදුලියකට ගලාගෙන යන මේ ගොවියන් ඉඩ හදන විදිහේ ක්‍රියාපූර්ව ආයර දුනු හදන අය ඒ දුනු වල තියෙන ඇදහැර දුනු හදන විදිහේ ඒ විදිහට සංස්කෘත නගනවා. මේ සියලු දේවල් ගැන බලාගෙන ඉන්න මේ පොඩි ආමුදුර හිතට අවධානය යොමු කරනවා. හිතට අවධානය යොමු කරලා කල්පනා කරනවා. ඇත්තටම මගේ හිත දමනය කරන්න බැරි. මගේ හිත දමනය කරන්න මට පුළුවන්. මේ බාහිර ලෝකේ ඉන්න මේ බාහිර දේවල් මේ විදිහට මේ ඍජු කර කර මේ වගේ වෙනස්කම් ගන්නවා නම් ඒ මගේ හිත මට දමනය කරගන්න බැරි කියලා ඇත්තට වාඩි වෙලා නුවණින් විමසමින් ධර්මයේ නුවන් විමසමින් සමාධිය පිටම දියුන් කරන වැඩ පිළිවෙල තියෙනකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ධාතවස්තාව ඒ ධාතවස්තාවේ හිත වඩා ගන්න ස්වාමීන් වහන්සේ මහා රහත්වරයෙක් පස්සේ බලන්න බාහිර ලෝකේ උපමා අරගෙන බාහිර පවතින ලෝකේ පවතින සුන්දරත්වයේ සුන්දර විදිහටම දැකලා සමාගේ ධර්මානුකූල ජීවිතයට ගල්පගස්ස විදිය බලන තවත් කුංචි දෙකක් එකක් කියනවා. ඒක එක පොඩි ස්වාමීන් වහන්සේ නම පාරේ වඩිනකොට උන්වහන්සේට පේනවා ගංගාව ගලාගෙන යනවා. ඒ ගංගාව ගලාගෙන යනකොට ඒ ගංගාව තුළ මේ පෙන බබුළු නැතිවෙනවා. ඒ වගේම තවත් පැත්තකින් පේනවා මේ පාරෙන් මේ මිරිඟුව නැතිවෙනවා. ඒ දෙකම දිහා බලන්නේ මේ පොඩි නඹුරු කල්පනා කරන මේ හරි අමුතු දෙයක් නේ. මේ පෙන බබුළු හට ගන්නවා, පැවතුනවා, නැති වෙලා යනවා. පාර දිහා බලනවා මේ පාරේ නගින්නාව මේ මොකද්ද මේ මිරිඟු ඇති වෙනවා සැලසිරා නැති වෙලා යන සැබෑවක් වගේ පේනවා. හැබැයි ඇති දෙයක් නේ. හරි පුදුම දෙයක්. අපි මේ ජීවිතේ මේ වගේ නේද? මේ අපි මේ හිතාගෙන ඉන්න මේ ජීවිතයක් මේ පෙන් දෙදුන වගේ ඇති වෙලා නැති වෙලා යන දෙයක් නේද? අපි මේ කල්පනා කරන මේ විඤ්ඤාණය ස්වරූපේ මේ සිතේ ස්වරූපේ හරියට මේ මිරිඟුවක් වගේ නේද? මේ මායාත්මක භාවයක් නේද කියන්නේ කියලා රූපේ පිටේ දොස් දැකීමෙන් ඒ අහලම තිබ ගලක් උඩ වාඩි වෙලා අර පෙන බබුළු උපමාවක් මිරිගේ උපමාවක් ජීවිතයට ගලපුනි. ජීවිතේ වෙනස් වෙන බව තේරුම් ගත්තා. තේරුම් යගෙන මොහොතකින් අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධාතාවකුත් ප්‍රත්‍යක්ෂ වෙලා මාරාත් ඵලයට පත් වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ අපි මේ සරල දේවල් වලින් පංච උපාදානස්කන්ධය අපි ජීවිතයට ගලප ගන්නට පරිච්ඡ සමුප්පාද ධර්මයේ ගලපන්නට අපි උත්සාහවන්ත වෙන්න. වා මොන හරි බකක් වෙනවා නම් මේ බකේ දාන පෙන දකින වාරයක් ගන්න. මේ පෙන දිහා බලලා කෙනෙකුට සමාජයේ ජීවිතයේ තේක උපමාවක් බවට පත් කරගන්න පුළුවන් නම් ඒ තුලින් එයාගේ අවබෝධය ලැබෙනවා. මොන දැක්ක එක තමයි සඳහන් වෙනවා. පත්තාන ධර්මයේ මහා ගතිංගේ විහාර වාසී මහා තෙරුන් වහන්සේ මේ මහා මොහොතේ නැවකින් ගමන ඒ කියන්නේ මේ මම හිතන දඹදිව වන්දනාව යනකොටද කොහෙද මේ මහා මුහුදේ රළ නගිනේ වෙන බබුළු නගින ආකාරය දැක්කා. මේ රළ හත ගන්නව නැති වෙනව හත ගන්නව නැති වෙනව මොනවාසේ මෙනෙහි කරනවා. සූතිපට්ඨාන ධර්මයේ මේ එකිනෙකට එකිනෙකට මුහු වෙමින් එකිනෙකට මුහු වෙමින් නැගී සිටින ආකාරය උන්වහන්සේ නුවණින් මෙනෙහි කරනවා. ඒ නුවණින් මෙනෙහි කරලා ඒක මෙනෙහි කරන්න ආරම්භ කරන්නේ මහා මුහුදේ ස්වරූපයෙන්. ඒ විදිහට මහා නුද සමතානක් කරගෙන ඇතුළාන්තේ බලන උතරින් ඒ බැවතුලදී මහානාත් ඵලයට පත් වෙනවා. ඉතින් මේ වගේ අපි වගේ ගිහි ජීවිතයේ තුන මේ කුංචි දේවල් වලින් මේ දකින් දේවල් වලින් ලොකු දෙයක් කරා ගමන් කරන්නට මනස නිවන්ද දැක්වෙන්නට ඕන උසෙ අපිට සැලහෙච්ච දෙයක් නෙමෙයි. ඒක ඔබ තුළින්ම ඔබ සාක්ෂාත් කළ යුතු ධර්මයක්. සැබෑවට මට දැනෙන දෙයක් තමයි අප අවබෝධ කරනව යමක් තියෙනව නම් වටහා ගන්නව යමක් තියෙනව නම් ඒක පරිපූර්ණින් තවත් කෙනෙකුට දෙන්නට බෑ. දෙන්නට අමාරුයි. ඒකේ ආයත මාර්ගයේ පෙන්වීමට පමණයි ඇත්තේ. කෙනෙකුගේ මාර්ගය අවබෝධ කරගෙන ඔබ කවුද කියන එක හඳුනා ගැනීමම වැදගත් වෙනවා. මොකද අප අපව හඳුනාගත්තේ අපතුලින්ම ඔබ ඔබව හඳුනාගත්තේ අපතුලින්ම. මේ මොහොත තුළ පමණක් අපිට පංචස්කන්ධයක් උපදවා ගන්නවා කියන එක කළ නොහැකි දෙයක්. මොකද එවැනි අවස්ථාවක එනම් අනිවාර්යයෙන්ම මරණයට පත්වන බව අනිවාර්යයෙන්ම පිරිනුවන් පෑමකට තමයි ලක්ෂ්‍ය වෙන්නේ. උපාදානය තුළ නිදහස් වෙන්න බෑ. මහරහත් ඵලයේ ලබා ගන්නා පිස් සාක්ෂාත් කර ගන්නා පිස් අපිට කළ හැකි ඒ අවබෝධය කරා මාර්ගඵල කරා ගමන් කරන මේ මොහොත තුළ පිළිවෙලින් පිළිවෙල පියවරින් පියවර මේ රූප වේදනා සංඤා සංඛාර විඥාන කියන මේ දේවල් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකීමම වැදගත් වෙන්නේ සූත්‍ර දේශනාව තුළ. මහා පුන්නමා කියන මේ සූත්‍ර දේශනාව තුළම මේ කාරණාව පැහැදිලිව කොතනද අපිට වැරදුනේ? ඒ වැරදුණු කොතනද? මේ පංච උපාදානස්කන්ධය ආකාර හතරකට අපි දැක්කා. ඒ තමයි පංච උපාදානස්කන්ධය සමා හැටියට දැක්කා. සමා පංච උපාදානස්කන්ධය හැටියට දැක්කා. සමාසව තමයි පංච උපාදානස්කන්ධයේ තියෙන්නේ කියලා දැක්කා. එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධය තුළ තමයි සමා ඉන්නේ කියලා දැක්කේ. කියන්නේ පැටලෙන්නක් තියෙන්නේ. අපි මේ ලෝකේ දින බලක විදිහ පැටලෙන්නක් තියෙන්නේ. අපි දින බලක විදිහ පැටලෙන්නක් තියෙන්නේ. අපි ගැන හිතාගත්ත විදිහ පැටලෙන්නක් තියෙන්නේ. අපි විඳපු විදිහ පැටලෙන්නක් තියෙන්නේ. ඒ පැටලෙන්න පැටලුනේ අර අපේ ගත්ත විදිහේ වැරද්දක් නිසා. මේ ගත්ත විදිය පිරිසිදු වීමට නම් අපි මෙනෙහි කළ යුත්තේම ත්‍රිලක්ෂණයමයි. එනිසා ත්‍රිලක්ෂණය මෙනෙහි කිරීමටම තමයි මම මේ ඉස්සලක් මතක් කරේ. ඒකමයි අපි මේ රූප වේදනා සංඤා සංකාර විඤ්ඤාණ කියන පහ වෙනම මෙනෙහි කරන වගේ ඒ අදුව නැති වෙනතු ඒ අදුව මේ පංච පාදක සංදේ කිරීමේ දැඩිලා කියලා තියෙන මේ ස්වરૂපේ නැති වෙනතු අපි මෙනෙහි කරන්නේ තිබෙන්නේ මේ ත්‍රිලක්ෂණයම තමයි. දැන් බලන්න අපි කොච්චර ධර්මයේ හුවත් අපි හැමදාම එකම තැන. ඉතින් වෙනසක් නෑ. අපිට තේරෙන වෙනස. ඒ වෙනස තමයි අපිට ලෝකයේ දින විදිමත් විදිහට බලන්න කියලා මනසක් ලැබිලා තියෙන්නේ. විදිමත් බවක් ලැබිලා තියෙන්නේ. අපිට මේ රූපයේ දින මේ අපි දන්නා මේ දේත් එක්ක බලන මේ රූපයේ නියෝගය කියලා නිගමනය කරන්න පුළුවන්. නමුත් ඒක නිගමනයක් විතරයි. අපි අනුභවයක් බවට පත් කළානේ. ඒ අවබෝධයක් බවට පත් කළානේ ප්‍රධානම හේතුව තමයි අපි නිගමනයක් තුළ දැකගත්තා නිසා ඒ නිගමනය තුළින් කියන ලෝකයේ ස්වභාවය දකින්නට අපි දක්ෂ වෙන්නේ. ඒකමයි අපි නිතරම කියන්නේ. මම නම් නිතරම පින්තුලාට පැහැදිලි කරලා දෙන දෙයක් තමයි පැහැදිලි කරගන්නේ මේ ලෝකයේ තියෙන දේවල් එක්ක ජීවිතේක ගලසලා ලෝකයේ නිදහස් වෙයි. අර ඒක තමයි අර එකතැනක සූත්‍ර පිටකේ සඳහන් වෙන සංයුක්තනිකය තින්සනත් කියන සූත්‍රේ උන්වහන්සේ හැම දිනකටම පෙරජාති සිවි කිරීම ඥානියක් තිබ්බා කියලා ප්‍රධාන වෙනවා. අර ඒ පෙරජාති සිවි කරන සතාගතයන් වහන්සේ දේශනා කරන මහණෙනි කල්පනා කරලා බලන්න හරකින් වෙලා ඉපදෙච්ච සමයේ ඒ හරකින් වෙලා බෙලි කපපු මොහොතේ ගලා ගියපු ලේතිහි එකට මේ මහා උද්ග්‍රේතුන් මේ ජලයට වඩා වැඩි කියලා. ඒ විදිහට තථාගතයන් වහන්සේ උපමා මාර්ගයෙන් උපමානෙනි යථාර්ථයක් ඇතුළත ඒ දේ දේශනා කරනවා. දේශනාව අවසානයේ උතුමන් වහන්සේලාගේ පිට උපාදානයෙන් නිදෙනවා, ශාස්ත්‍රයෙන් නිදෙනවා, මහරහත් ඵලයටපත් වෙනවා. මේ රූප වේදනා සංඤා සංකාර විඥාන කියන පහ වෙන වෙනම එතන මෙහි කිරීමක් මුලදී සිද්ධ වෙන්නේ අවසාන ප්‍රතිඵලයක් එක්ක පංච උපාදානස්කන්ධ පහ වෙනම අවබෝධ වෙනවා. නමුත් මුලදී කරේ මේ ලෝකයේ තියෙන මේ දේවල් තුළින් අවබෝධයක් කරා ගමන් කරනවා. හරකින් වෙලා එක දිස්ස වාරයක් වාරවල ඒ කපපු බෙලි වලින් ගලාගිය ලේ ධාරා එකතු කරොත් මහා සාගරේ ජලයට වඩා රැදී කියවහම සතර දුක මෙතුමනක් කියන එක එයා තුළින් ප්‍රත්‍යක්ෂ වෙනවා. ප්‍රත්‍යක්ෂ වෙනකොට ඒ සතර කෙරේ නොයලීමක්ම ඇති වෙන්නේ. හතපය කැඩෙනකොට මිනිස්සු මැරෙනකොට ඒ වගේම පිරිසන් සතුන් විඳින දුක දැක්කා. මේ වගේම මේ නොයෙකුත් ආකාරයේ මම ළඟදී දැක්කා. ඒ දරුවා ඒ අම්මගේම දරුවාගේ මස් සෙලස්සල ඒ අම්මාටම කන්න දෙන අවස්ථාවක්. ඒ වගේ අවස්ථාවලදී මේ සසර කෙරෙහි නොයලීමම දෙමින් කරගන්න පුළුවන් අවස්ථාවක් උදා වෙනවා. ඒ තුළින්මයි මේ පංචේකා මොකද සසරක් කියලා කියන්නේ. මේ පංචේකාදාන ඛණ්ඩ සකස් වෙන ක්‍රියාවලියමයි මේ සසර කියලා කියන්නේ. යම් සසර කෙරෙහි කල කරනවා කියලා කියන්නේ එයා පංචේකාදාන ඛණ්ඩයන් කෙරෙහිමයි ඒවාදින්ම උලා කල කිරීමක් ඇති කරගන්නේ. නිසා ඒ විදිහට සරලව දකිනකොට අපි පෙළේ වැරද්ද නිවැරදි වෙනවා. මොකද අපි දකින විදිහ යම් වැරද්දක් තියෙනවා. අපි නිගමනත් එක්ක බර බුද්ධිමය තර්කණයත් එක්ක තමයි ධර්මයේ ගවේෂණය කරලා ගැලපීමක් කරගෙන තියෙන්නේ. අපි හිතන මේක තමයි සැබෑව කියලා. ඒක තමයි සැබෑව. නමුත් ඒ සැබෑව තුළ තිබෙනා වූ ලෝක ස්වභාවය මොකක්ද කියලා අවබෝධ කරගන්න සරලත්වයේ පුරින් දකින්නා වූ ගැඹුරක් බවට පත් වෙනවා. සම මහන්තර පැහැදිලි ගොඩක් තියෙනවා. ඒකද සම මහන්තර අතීතයෙන් දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම අපිට තේරුම් ගන්න පුළුත්තේ මම හිතන අපි වැඩි කාලයක් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගන්න උත්සාහ කරන එක තමයි මම හිතන්නේ අපිට අවශ්‍යයි කියලා මම තේරුම් මේ විදිහට වෙනවා. අනිවාර්යෙන්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකීම වැදගත් වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්නේ ලෝකයේ තුළින්. මොකද අපිට තේරෙන්නේ මේ දේවල් ඒ දේ තුළින් අපේ නොයලීමට කමටහනක් කර ගැනීමමයි වැදගත් වෙන්නේ. මොකද ඒක තරම් සාර්ථක උදාහරණයක් සාර්ථක කමටහනක් තවත් නෙමෙයිද නොපෙන්න දේවල් තුළ අපි ඉඳගෙන නොපෙන්න දේ සාක්ෂාත් කර ගැනීමට කොපමණ උත්සාහ කරත් ඒක සාක්ෂාත් වෙන්නේ මොකද පේන ලෝකෙ තුළ. එකිනෙකාගේ බුද්ධිමත්තාම වෙනස් එකිනෙකාගේ අවබෝධය වෙනස්. සමහර අයට පුළුවන් මේකෙන් අවබෝධය තුළින් මේක දැකලා නිදහස් වෙනවා. සමහර අයට කියලා කියන්නේ බහුක්‍රයක් දෙනාට මේ ආරම්භ වෙන්න තෝරන මේ ලෝකයේ තුලින්ම ලෝකයේ තුල අපිට පේන දේ තුලින් මේ අනිත්‍ය දුක් යන අනාත්ම අවබෝධ කර ගැනීමමයි අදහස් වෙන්නේ. එහෙමනම් අපි අද දවසේ දිශාගතා නිවාරණ වෙලාව තේලඹලා තියෙනවා ගෞරවණීය වාසය කල්‍යාණ මිත්‍රෙනි. මම අද දවසේ දිස්සු පුරුදු විදියටම ඉතාමත්ම වටිනා ඉතාමත්ම මල්ග මధుර විදිහට දේශනා කරන ලැබූ සූත්‍ර දේශනාවකට අපි සමන් දුන්නා. පූජ්‍ය දලිවල බුද්ධ රක්කිත ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට මහා පොන්නම සූත්‍රය අද ඉතාමත් මොහොලින් දේශනා කරන ලැබුවා. ඉන් අනතුරුව ඒ තු සාකච්ඡාවේදී ඉතාම වැදගත් අදහස් කරනාවක්ම අපිට ඉස්මතු වුණා. ඉතින් විශේෂයෙන්ම උන්වහන්සේ දේශනා කරපු අවසාන වශයෙන් මතක කරපු කාරණාව මම හිතනවා අපිට ඉතාමත්ම වැදගත් කියලා. අපි කැමැත්තක් නම් හිතවල තියෙන කාගෙත් එක ගැඹුරු ධර්මයේ කියලා දෙයක් අහන්න, ඒ දෙක දැනගන්න, ඒ දේවල් කතා කරන්න, අනිත්‍ය දුක දනහක බලන ඒ අවසාන වල පිට ප්‍රශ්නෙට පිළිතුර හිතද අපි සයනස වහන්සේ කියවිච්ච කාරණා ඉතාම වටිනවා. මොකද ඇත්තටම මම අල්ලගන්නේ මොනවද? මම දැන් අල්ලගෙන තියෙන්නේ මොනවද? අන්න ඒතන මම අවබෝධ කරගෙන ඒ දිහා බලන්න එක වචිනවා මේ කියලා හිතනවා. මේ වංශ කිව්වා වගේ මල සත්‍ය වුණත් ඇත්ත වුණත් අපි කවදා හෝ වෙනත් මට්ටමකට ආවට පස්සේ තේරුම් ගන්න උත්සාහ කරන දේ ගැන දැන් කල්පනා කරනට වඩා දැම්මම යම කල්ලගෙන ඉන්නවා නම් ඒ දේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන එක වටිනවා කියලා. එහෙම අල්ලාගෙන තිබියදීත් ඒ විදිහම කටයුතු කරද්දීත් ලෝකෝත්තර මට්ටමක අනිත්‍ය දුක්ඛ අනාත්මයක් බලන්න හිතනවා නම් කවිසාවද මේකේ ප්‍රතිපලයක් තියෙනවද කියන දේත් අපිටම හිතන්න ඉතු වෙන කාරණයක් බවට පත් වෙනවා. ඉතින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ තමත්ම වටිනා අදහස් කරනවා විශ්වාස කරලා මම කලින් කිව්වාගේ මේ අවසානයේ අපි කතා කරපු දේවල් අපි අදහස් ඇදීර පමණ තියාගමු. අපි ඒක ප්‍රතිගත කළා නිතරම සඳහන් දාන්නේ ඔබ වහන්සේගේ දේශනා පමණක් ප්‍රතිගත කළා. එහෙමනම් කල්යාණ මිත්‍රයනි අද අපි සාකච්ඡා නිමා කරමු. මම ඉතාම ගෞරවයෙන් අපිත් සමඟ සම්බන්ධ වෙන මුලින්ම හිටපු කල්යාණ මිත්‍රයෙකුට ආරාධනා කරනවා ස්වාමීන් වහන්සේගෙන් දීම කටයුතු කරන්න. ඊපස්ව අපි ස්වාමීන් වහන්සේ නමුදු සාකච්ඡා නිමා කරමු. මම යොමු වෙනනම් නිලන්ති මහත්මියට ඉතාම ගෞරවයෙන් තෙරුවන් සරණයි. සමනාසයට සෙලම සමනාසයට සෙලවා ගන්න සමනාස අපිට උදාර දේශනාවක් කරා සමනාස. ඒ හැම අපේම සංකල්ප සම්බන්ධ තුළ ඇතිවන ආශාදේ ආදී නිස්සාරණය දක්වන විදිහට ඔබ තුමා ඔබ දෙතල දුන්න ඒ අවබෝධය තුළින් අපි ඇති කරගත්තා වූ අපේ ලෝකයේ චේතනාව සියල්ලම සංඥාසයක සංඥාසයක ඉදිරියට යන මහන්සියටද ස්වාමීන් වහන්සේටද සංඥාසයලා ප්‍රාර්ථනා කරන්න විස්තරණිය අවබෝධ වෙන්නේ මාර්ගඵල ඥානය ලබා ගන්න මේ විභාග දේවා කියලා අපි සියලු දෙනාම තුන්වෙනි තුන චේතනාවක් ඉතිමේ සේමනස්සකට ඥාන සම්පූර්ණ තේ දේශනා දැනුම් සම්මුතියේ සිටින ප්‍රාර්ථනා කරන සංඥාන්ත එහෙමකින් අපේ මේ අස්පාදල අපුව මේ ඉදිරියට යන්න ගන්න උත්සාහයේද ඒ නිසා සංඥාසත් ඉදිරියට සංඥාසීදී දේශනාවට අනුකම්පාවෙන් දෙන්න බලාපොරොත්තු වෙන සංඥාසීට පාද නමස්කාර කරලා සුදුසුක වන්දනා මාන කරන සංඥාස ඉතින් මේ සංඥාස මේ අපේ සංඥා ගමනට මේ අවබෝධ කරලා දුන්නා. ඒක දෙන මේ සම්බන්ධයෙන් මේ විදිහට කටයුතු කරන අපේ දළුවත් මහත්තයාට ඒ වගේම ඒකම ප්‍රාර්ථනා කරනවා මේ අවබෝධ කරගන්නවා මාර්ගඵලයක් ලබා ගන්න ඉන්නේ බුද්ධත්වයෙන් සමග සංසාර ගමන කෙලවර කරගන්න ඒ කියන්නේ ධර්ම සාකච්ඡාවල ඒක සමන් දෙන්නේ ලැබෙන ඉතිරිත් ඒක දුතුමාටද අවබෝධ කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාම මිත්‍යාන්ත නිරෝධී සුවලකේ සෙවන් තමයි. සාදු සාදු සතරවන් තමයි අදුහරනේ. අපි නම් ඊටම ගෞරවයෙන් පූජ්‍යපාද දැල්වල බුද්ධ රක්කිත ස්වාමීන් වහන්සේට යොමු වෙනවා ස්වාමීන් වහන්සේ. අපි අද දවසේ දිශාගතා නිමාතුම අපේ හැමෝටම තෙරුවන් සරණයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. මේ අස්කර ගැස්සා කියන කෙනා සියලු දෙනාටම බලන්නේ කින් කින් සිතේ සත්‍යයේ කින් සුකින් අනුමෝදන් වේවා. සියලු දෙනා දෙනෙත්ම උන් තැන්සියකට පත් වේවා. මේ අවස්ථාව නිර්මාණය කරත් අපේ ගෞරවනීය මහින්ද්‍රණන් වහන්සේ වගේම අපේ දරුවත් මේකතුමා එවැනි සියලු ශ්‍රාවක කින්නට පිළිසිනුනේ දෙනාටම නිදුක් නිරෝගී චිරජීවී මේ පිණිසම ආශිර්වාදයක් බවට වේවා. සත් වේවා, සැනසීම උදා වේවා. භාග්‍යතුන් වහන්සේගේ උතුම් ධර්මයේ සමාකලින්ම අත්දැකීමට සරල බවින් ගැඹුරු බවට පත් කරගෙන මේ ගැඹුරු බවින් ආධ්‍යාත්මික විමුක්තිය සාක්ෂාත් කර ගැනීමට අනිදිනතුන් භාග්‍යයේ සැනසීම මේ ප්‍රාර්ථනා වේකාන්තින් ලැබේවා. සාදු සාදු සාදු. ආකාසත්ථක බුම්මස්සහා විමානාගා මණ්ඩිකා පුඤ්ඤන්තං මොහිදිත්වා තිරංගක්ඛන්තු සාසන ආකාසත්ථක බුම්මස්සහා විමානාගා මණ්ඩිකා පුඤ්ඤන්තං මොහිදිත්වා තිරංගක්ඛන්තු දේශන ආකාසත්ථක බුම්මස්සහා විමානාගා මණ්ඩිකා සාදු සාදු සාදු සීලවන්තං ගුණවන්තං සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සා